नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि साधु साधु पिंगत्नी දැන් අපි මේ ධර්ම දේශනාවේදී අංගුත්තර නිකායට අයත් සූත්‍ර දේශනා දෙකක් ඉගෙන ගන්න දැන් සූදානම් වෙන්නේ මේ බුද්ධ ශාසනයේ ඒ ශාසනයේ පිළිබඳ මූලික අර්ථය කාලයක් යනකොට ශ්‍රාවකයන්ට ග්‍රහණය කරගන්න බැරුව යනවා එතකොට විවිධ මතවලට ඒගොල්ලෝ යනවා. එතකොට ශාසනයට මොකද වෙන්නේ? අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙනවා කියන්නේ නැති වෙලා යනවා. දැන් බුද්ධ දේශනාවක් තියෙනවා සුනිත්ත සූත්‍රය කියලා. සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ මේ වදාළේ ශාසනය නැති වුණාට මේ මිනිස්සුන්ගේ හැඟීම් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ගත කරද්දී අපි එක එක්කෙනා හිතන ස්වභාවයන් වල වෙනස්කම් තියෙනවා. දැන් සමහරු කැමති මුළු ජීවිතේම කාල වේලා විනෝදින් කල් ගෙවන්න. හැබැයි ඔය අතරේ ඉන්නවා මේකට වඩා යමක් අපිට ඕනේ කියන අදහසෙන්. ඊට වඩා ජීවිතේ ගැන යම්කිසි අතුලාන්තයකින් හොයන්න ආස පිරිසිනවා. එතකොට ඒගොල්ලෝ අර කාලබීල විනෝද වීමෙන් සෑහිමිටපත් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ජීවිතේ කොච්චර කණ්ඩබණ්ඩ ලැබුණත් කොච්චර විනෝද ලැබුණත් ඒක විරුච්ච ගමෙන් යම්කිසි අඩුවක් තීරෙනවා. මේකද මේ ජීවිතේ? මීට වඩා දෙයක් නැද්ද? එතකොට මොකද වෙන්නේ? මේ කාලබීල විනෝද වීමෙන් ඔබට ගියපු ජීවිතයක් සොයාගෙන යනවා. එතකොට එහෙම මේ මිනිස්යන් අතර ඉන්නවා. එතකොට ඒ විදිහට සොයාගෙන යන මිනිසුන්ගෙන් තමයි විමුක්තිය හොයාගෙන යන කණ්ඩායම් බිහි වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ නැති කාලේ හිටියා එහෙම. අදත් ඉන්නවා ඉන්දියාවේ සාදුවරු විතරක් ඉන්නවා කෝටි පහක්. ආයි මොකද්ද කතා කරන්න තියෙන්නේ? සාදුවරු කෝටි පහක් ඉන්නවා. හරි පුදුමයි දැන් මේ මම දැන් දවස් දෙකක් විතරටි ඇවිල්ලා හරි පුදුමයි දැන් මේ ජනවාරි 14 කුඹ මේලා පටන් ගත්තා හරිද්වාරවල ඒ කියන්නේ ඒ කාල වෙනකට සාමාන්‍යයෙන් ඒ හරිද්වාරවල සීතල සෙල්සියස් 7ට 8ට බැහැලා ඉන්න බෑ දැන් අපි හිටිය බුද්ධගයාවේ අපිට ඉන්නත් බෑ අමාරුයි ඒ අමාරු සීතලේ ඇඟේ මෙලෝ ඇඳුමක් නැතුව සාදුවරු අර ගඟේ බහිනවා අපිට ඉතින් වෙබ්සයිට් වලින් බලන්න හම්බුනේ එතකොට බලද්දී පුදුම හිතුණා මේ මිනිස්සු මේ හරි දේ නැතිවීම නිසා ඒ කියන්නේ මිනිස්සෙකුට ජීවිත අවබෝධය කරන්න උපකාර වෙන දේ නැතිවීම නිසා මේ විමුක්තිය හොයාගෙන මේ මිනිස්සු කොයිතරම් දුකක් විඳිනවද කොච්චර පීඩාවක්ද කියන්නේ නෑ නිකන් ඉන්න බෑ අමාරුයි කවුරු හරි කෙනෙක් කොතනද ගෑවිලා පොප් සින්දුවක් දැම්මා දාපු ගමන් දැන් නිකන් ඉන්න බෑනේ සීතලින් සාදුවරු පොප් ඩාන්ස් කරන්න ගත්තා ඒක බැලුවහම තවත් දුක ඇති වෙනවා මේ බලන්න මේ විමුක්තියක් හොයාගෙන යෑමේදී අද මිනිස්සු කොයිතරම් අතරමං වෙලා සිටිනවාද එතකොට මේ විදිහට අතරමං වෙන්නේ මේ ඉස්සරහට යන්න යන්න මිනිස්සයාට තියෙන්නේ පිරිහීමක් නිසා අපි ඒක අමතක නොකළ යුතුයි මොකද ඉදිරියේදී තියෙන මිනිස්සයාට මොකද්ද පිරිහීමක් ඒක බුද්ධ දේශනාවේ තියෙනවා දැන් මේ සුනිත්ත සූත්‍රයේ තියෙන්නේ ආයුෂ වැඩි කාලෙක සිද්ධි දැන් මිනිසුන්ට පිරිහෙන්න පිරිහෙන්න මිනිසුන්ගේ ජීවිත කාලය කෙටි වෙනවා නේ ජීවිත කාලය කෙටි වෙන්න මේ මිනිසුන්ට විමුක්තිය හොයන පැත්තට යන්න තියෙන අදහස් අඩු වෙලා ඒ චූටි කාලේ මේ මිනිස්සු බලනවා පුළුවන් තරම් සතුටින් ඉන්න ඒ සතුටින් ඉන්න දරණ වෑයමේදී මේ මිනිස්සු යන්නේ ධර්මයට නෙමෙයි අධර්මයටයි එතකොට වයස අඩු වෙන්න මිනිස්සු අධර්මයට හැරෙනවා අධර්මයට හැරින්න හැරින්න මිනිසුන්ගේ ආයුෂ අඩු වෙනවා දැන් මේ සුනිත්ත සූත්‍රය කියන්නේ මිනිසුන්ගේ ආයුෂ ගොඩාක් වැඩි කාලයක් අවුරුදු දැන් මේක තියෙනවා ශාස්ත්‍රූවරු ගැන කියලා විස්තරයක් මේක තියෙනවා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පෙර උදයක් මේ කියන්නේ සුනිත්ත කියලා ශාස්ත්‍රූවරෙක් හිටියා කාමේසු වීතරාගෝ ඒ කියන්නේ කාමයන් කෙරෙහි ආසා නැති මේ ශාස්ත්‍රූරයාට මහණෙනි නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ හිටියා ඉතින් මේ ශාස්ත්‍රූරයා කවුද ශාස්ත්‍රූරයා සුනිත්ත මේ ශාස්ත්‍රූරයා ශ්‍රාවකයන්ට බ්‍රහ්ම ලෝකයේ උපදින්න ධර්මයේ දේශනා කළා එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ උපදින්න මිනිසුන්ට ධර්මයේ දේශනා කරද්දී සමහර අය ඒ ශාස්ත්‍රුන් වහන්සේ ධර්ම දේශනා කරද්දී ධර්මයට බැන්නා ඒ බැන්නේ මොකද බ්‍රහ්ම ලෝකයට යන්න පාර කියනවා කියලා ඒ බැනපු අය මරණින් මත්තේ නිරේ ගියා ඒ නිරේ ගියේ කවුද අර සුනිත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකේ උපදින්න ධර්මයේ කියද්දි තමයි බැනපු අය නිරේ ගියේ ඒකෝපන භික්කවේ සුනිත්තස්ස සත්තුනෝ බ්‍රහ්මලෝක සහවිතාය ධම්මං දේසින් තස්ස චිත්තානි පසාදේසුන් යම් කිසි පිරිසක් ඒ ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්මලෝකයට යන්න ධර්මයේ කියද්දි සිට පහදවා ගත්තා නම් ඒ අය කයිබිදී මරණින් මතු දෙවියන් අතර උපන්නා සුගතිය උපන්නා එතකොට මේ සුගතිය උපන්නේ කවුද සුනිත්ත කියන ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්මලෝකයට යන්න බ්‍රහ්මලෝකයේ උපදින්න ධර්මයේ දේශනා කරද්දී ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මූගපක්ඛ කියලා ශාස්ත්‍රූරෙක් ඊට පස්සේ ඇති වුණා දැන් ඔන්න එක්කෙනෙක් බ්‍රහ්මලෝකයට යන්න මාර්ගය කිව්වා එතකොට ඒකට පැහැදිච්ච අය ඒක පුරුදු කරලා කොටසක් බ්‍රහ්මලෝකෙ ගියා ඊළඟට සුගතිය ගියා ඒකට බැනපු අය නිරේ ගියා ඊට පස්සේ ආයමත් ශාස්ත්‍රූරේ පහළ වුණා එයාගේ නම මූගපක්ඛ ඒ ශාස්ත්‍රූන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට යන්න ධර්මයේ දේශනා කළා ඒ කියන්නේ එහෙනම් මේ දේශනා කරන්න මොකද්ද ධ්‍යාන වඩන්න නේ දැන් බ්‍රහ්ම ලෝකේ යන්නේ ධ්‍යානලාභී ඉන්නේ එතකොට මේ ධ්‍යාන උපද්දවන්න දේශනා කළා ධ්‍යානයේ උපද්දවන්න නම් එයාට එයා කාමයේ අතරින් ඕනේ නේ එතකොට කාමයන්හි වීතරාගය කාමයට නොඇලුණු අය ධ්‍යාන උපද්දවලා ධර්මදේශනා කරනකොට ඒකට අපැහැදිලා බණින අය මොකද වුනේ නිරේ යනවා ඒකට පැහැදුන අය සුගතිය යනවා එතකොට ඒ ශාස්ත්‍රූරයාගේ කාලේ අවසන් වුණාට පස්සේ තව එක්කෙනෙක් පහළ වුණා අරණේමි කියලා ඒ අරණේමි කියන ශාස්ත්‍රුන් වහන්සේත් බ්‍රහ්මලෝකයේ උපදින්න ධර්මයේ දේශනා කළා. ඒකට බැනපු අය නිරේ ගියා. ඒට හිත පහදවාගත්තු අය සුගතිය ගියා. කුද්දාල කියන ඊට පස්සේ ශාස්ත්‍රූරේ පාර වුණා. ඒ ශාස්ත්‍රූරයාත් බ්‍රහ්ම ලෝකයට යන්න ධර්මය දේශනා කළා. ඒ ශාස්ත්‍රූරයාගේ ධර්මයට බැනපු අය නිරේ ගියා. ඒත් හිත පහදවා ගත්තු අය සුගතිය උපන්නා. හත්තිපාල කියලා ශාස්ත්‍රූරෙක් ඊට පස්සේ පහළ වුණා. ඒ ශාස්ත්‍රූන් වහන්සේත් බ්‍රහ්ම ලෝකයට යන්න පාර කියා දුන්නා. මේගොල්ලෝ ඔක්කොම පහළ වෙන්නේ කොහේද? ඉන්දියාවේ. දැන් සියලු බුදුරු පහළ වෙන්නේ කොහේද? ඉන්දියාවේ. සියලු පසේ බුදුරු පහළ වෙන්නේ කොහේද? ඉන්දියාවේ. සියලු බෝසත්තුරු පහළ වෙන්නේ කොහේද? ඉන්දියාව විතරයි. එතකොට අනිත් ඉන්දියාවෙන් බැහැර ජම්බුද්වීපෙන් බැහැර අනිත් රටවල රහතන් වහන්සේලා පහළ වීම ඉතිහාසෙ තියෙනවා. හැබැයි බෝසතාණන් වහන්සේට මක්වත් ඉපදිලා නැහැ වෙන රටක. බලන්න ජාතක කතාවක් දෙන්නේ කියලා. සියලු බෝසත්තුරු ඉපදිලා තියෙන්නේ දඹදිව විතරයි. ඒක කොහොම වෙනවද කියන්න අපිට තේරෙන්නේ නැහැ. එතකොට සියලු පසේ බුදුරු උපදින්නේ දඹදිව විතරයි. සියලු බුදුරු උපදින්නේ දඹදිව විතරයි. එතකොට දැන් මේ කියන මේ බ්‍රහ්ම ලෝකයට යන්න මාර්ගය කියන ශාස්ත්‍රවරු ඉපදිලා තින්නේ කොහෙද? ජම්බුද්වීපේ. ඊට පස්සේ ජෝතිපාල කියලා ශාස්ත්‍රවරයෙක් ඉපදුනා. ඉපදිලා එයා දේශනා කළා බ්‍රහ්ම ලෝකයට යන්න පාර. එතකොට ඒක පුරුදු කරපු අය කොහෙද ගියේ? බඹලෝ ගියා. ඒට බැනපු අය නිරේ ගියා. ඒට ප්‍රශංසා කරපු අය සුගතිය ගියා. ඊට පස්සේ පහළ වුණා අරක කියලා ශාස්ත්‍රූරේ. කවුද පහළ වුණේ? අරක. මේ අරක කියන ශාස්ත්‍රුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට යන්න ධර්මය දේශනා කළා. ඒ බ්‍රහ්ම ලෝකයට යන්න ධර්මය දේශනා කරද්දී ඒකට බැනපු, ඒට නිඳා පහස කරපු අය නිරේ ගියා. ඒ බ්‍රහ්ම ලෝකයට යන්න ධර්මය කියද්දී ඒට හිත පහදවා ගත්තු අය සුගතිය ගියා. එතකොට මේ හිත පහදවා ගන්න මොකේටද? මාර්ගයකට. මොකක්ද මාර්ගය? බ්‍රහ්ම ලෝකයට යන්න තියෙන මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ඉතින් මහණෙනි මේ ශාස්ත්‍රවරු හත් දෙනෙක් නේ, සුනිත්, මූගපක්ක, අරණේමි, කුද්දාල, හත්තිපාල, ජෝතිපාල සහ අරක. මේ ශාස්ත්‍රවරු හත් දෙනාගේ ශ්‍රාවකයෝ බොහෝ සියගණන් ශ්‍රාවකයෝ හිටියා. ඉතින් මහණෙනි මේ ශ්‍රාවකීන්ට, ඒ ශාස්ත්‍රුන් වහන්සේලාගේ ශ්‍රාවකීන්ට පදුට්ට චිත්තෝ දේශසිතින් අක්ඛෝසෙය්‍ය ආක්‍රෝෂ කරනවා නම්, පරිභාසෙය්‍ය පරිභව කරනවා නම්, බහුංසු අපුඤ්ඤම් පසවති, ඒ තැනැත්තා බොහෝ පව් කරගනී. ඒවම් බන්ති එසේ ස්වාමීනි. එතකොට ඒ ශාස්ත්‍රුන් වහන්සේලාට විතරක් නෙමෙයිනේ, ඒ ශාස්ත්‍රුන් වහන්සේලාගේ ශ්‍රාවකීන්ට නින්දා පහස කරනවා නම්, ගරහනවා නම්, ඒ හේතුයෙන් බොහෝ පව් රැස් කරගන්නවා. ඉතින් මහණෙනි මේ ශාස්ත්‍රූවරයන් හත් දිනාගේ අනේක සිය ගණන් ශ්‍රාවකයන් කෙරෙහි දේශසිතින් ආක්‍රෝෂ පරිභව කරනවා නම්, ඒ හේතුවෙන් බොහෝ පව් රැස් වෙනවා නම්, වහන්නේ මේ බුද්ධ ශාසනේ එක මාර්ගයේ වඩන ශ්‍රාවකයෙකුට හිත අපහදවාගෙන ද්වේෂසිතින් නින්දා පහස කළොත් ඒටත් වඩා බොහෝ පව් රැස් වෙයි. දැන් මේකෙන් රහතන් වහන්සේලා ගැන නෙමෙයි. මේකෙ තියෙන්නේ යෝ ඒකං දිට්ටි සම්පන්නං. දිට්ටි සම්පන්නං කියන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකයෙකුට. අපි ගත්තොත් ගිහි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්, පැවිදි ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්. ශ්‍රාවකයෙකුට කවුරු හරි ගැරහුවොත්, අපහාස කළොත්, අරකට වඩා ඒ කියන්නේ කලින් කියපු ශාස්ත්‍රවරුන්ගේ ශ්‍රාවකීන්ට අපහාස කළාට වඩා බලවත් පවක් රැස් වේ. තංකිස්ස හේතු. ඒකට හේතුව මොකද්ද? නාහම් භික්ඛවේ ඊතෝ බහිද්ධා ඒව රූපින් කන්තිං වදාමි යථාම්හං සබ්‍රහ්මචාරීසු. මහණෙනි මේ ගෞතම ශාසනේ මේ ශ්‍රාවකයන් තුල තියෙන ඉවසීම තරම් අන්‍ය ශ්‍රාවකයන්ගේ ඉවසීමක් දකින්න නෑ කියනවා. ඒ අබුද්ධෝත්පාද කාලේ මේකේ තියෙනවා ඒ විස්තරය ඊට පස්සේ ඊළඟ සූත්‍රේ. තස්මාතිය භික්කවේ වංසික්කිතබ්බං ඒ නිසා වහනේ මෙහෙම පුරුදු වෙන්න නත්තේ වම්මං සබ්‍රහ්මචාරීසු චිත්තානි පදුට්ඨානි බවස ඒ නිසා අපි මේ ශ්‍රාවකයන් කෙරෙහි සිත ද්වේෂය ඇති කරගන්නේ නෑ කියලා පුහුණු වෙන්න කියනවා බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර මේ මේ අතීත විස්තරයක් උපුටා දක්වලා කොයිතරම් ජීවිතය ගැන මොනතරම් අපිට හිතාගන්න බැරි විස්තරයක් කියලා දෙනවා මේකට හේතුව දැන් බලන්න දැන් අපිට වැටහෙන්නේ නැති එකක් තියෙනවා ඒ තමයි මේ කර්ම විපාකවල ස්වභාවය දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ කර්ම විපාකවල ස්වභාවය ගැන මොකද්ද අපිට හිතන්න පුළුවන් කියලාද බෑ කියලාද ඔව් කම්ම විපාකෝ අචින්තියෝ කර්ම විපාක හිතල නිම කරන්න බෑ. ඒ කියන්නේ කර්ම විපාක ක්‍රියාත්මක වෙන ආකාරය අපේ මේ කල්පනාවට ගෝචර වෙන්නේ නෑ. ඒ කල්පනාවට ගෝචර වෙන්නේ නැත්තේ ඒකට අදාළ ස්වභාවයට විශාල කියන්නේ අපිට හිතන්න බැරි අතීත පසුබිමක් තියෙන නිසා. දැන් ඔන්න බලන්න දැන් සාමාන්‍ය සංසාරේ ගමන් කරන කෙනෙකුට තියෙන්නේ අලෝභ දෝස මොහොද ලෝභ දෝස මොහොද ලෝභ දෝස මොහ එතකොට අපිට අපේ හිතේ ලේසියෙන් ඉක්මන්ට ඇති වෙන්නේ ලෝභයේද අලෝභයේද ලෝභය මොකද හේතුව ලෝභයේ නැමැති අකුසලයේ අපේ හිතේ බලවත් තියෙන නිසා අපේ හිතේ ඉක්මන්ට ඇති වෙන්නේ ද්වේෂයේද මෛත්‍රියේද ද්වේෂයේ ඒ මොකද හේතුව ද්වේෂය නැමැති අකුසල මූලයේ බලවත්ව තියෙන නිසා අපි ඉක්මන්ට අපි වැටෙන්නේ සත්‍ය දකින්නද රැවටෙන්නද රැවටෙන්න ඒකට හේතුව මොකද්ද මෝහය නැමැති අකුසලයේ අපේ හිතේ බලවත්ව තියෙන නිසා එතකොට බලන්න දැන් මේ අපි මේ භවින් භවයේ කැරකි කැරකි යන ගමනේදී අපේ ජීවිත පැවැත්ම ග්‍රහණය වෙලා තියෙන්නේ මේ ලෝභයටත් ද්වේෂයටත් මෝහයටත් එතකොට මේ ජීවිත පැවැත්ම ඒට ග්‍රහණ වෙලා තියෙන අතරේ අපි උපදින්නේ කර්මයට අනුව බුද්ධ දේශනාවේ තියෙනවනේ නේ කර්මානුරූපව අපි උපදිනවා එතකොට අපි මැරෙන්නේ කර්මයට එහෙනම් අපි රාග ද්වේෂ මෝහ කිර වෙලා එහෙන් ඉන්නවා එහෙන් කර්මයට යට වෙලා ඉන්නවා ඊළඟට එහෙන් ඇස කරනාසී දිව කය මනස හසුරවන්න මාර බලවේගයක් තියෙනවා එහෙන් ඊට අමතරව අපි මේ සංසාරය යද්දී අපිට අපේ හතුරු මුණ ගැහෙනවා ඊළඟට මිතුරු මුණ ගැහෙනවා ඉතින් මේ වගේ ගමනක් තමයි මේක තියෙන්නේ මේක හරියට මේ වගේ එකක් මේ සසර ගමන කාන්දම් කෑල්ල අපි ලණුවකින් ගැට ගහලා ලොකු කාන්දම් කුට්ටිය ඇදගෙන ගියොත් පාරක ඒකට යම් තාක් ලෝහ වර්ග ඇද්ද ඒ ඔක්කොම කිසි භේදයකින් තොර ඒකේ ඇලෙනවා යකඩ වෙන්න පුළුවන් හරණම් කටු වෙන්න පුළුවන් ඉදි කටු වෙන්න පුළුවන් රිදී වෙන්න පුළුවන් රන් වෙන්න පුළුවන් අපි දන්නේ නේ හේතුව මොකද ඒ කාන්දමේ තියෙනවා අර ලෝහ ඇද ගැනීමේ ශක්තිය මේ වගේ අපි මේ සංසාරය යනකොට අපි එක එක්කෙනා කරපු දේවල් නිසා ඒකට ඇදිලා එනවා දැන් මේ ඇදිලා යන රටාව අපිට හොයන්න බෑ ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්ම විපාක අචින්තයයි කියලා ඒ නිසා මේ ගමනේ අපිට මේ ප්‍රශ්න නැති අර්බුද නැති දුක් නැති පීඩා නැති සසර ගමන බලාපොරොත්තු වෙන්න බෑ එහෙම එකක් නැහැ එතකොට මේ නිසායි යම්කිසි කෙනෙකුට ඒ බඳු සංසාර ගමනකට අහුවෙලා යන කෙනෙකුට ඒ කර්මයට බලපෑම් එනකොට ඊළඟට අපි මොකද දැන් ඒ වගේ දෙයක් අපි ගත්තොත් කාන්දමක් වගේ මේ කියනවා තේ කාන්දම නම් ඔහි අලෝගණ යනවා අපි මොකද කරන්නේ අපි ප්‍රතික්‍රියා දක්වනවා ඒ කියන්නේ අපිට ඒකට ඒක කරනවා ඊර්ෂ්‍යා කරනවා වෛර කරනවා මොයි නොයේ කර්බුද හට ගන්නවනේ මේ හටගත්තට පස්සේ අපි නැවත නැවත කර්ම සකස් කරනවා මේ නිසා සතර අපායෙන් ආයමත් සතර අපායටම වැටෙනවා. මේ වැටෙන ස්වභාවයිතු කිනාට බඹලොවට යන්න පාරක් කියනවනම් ඒකවත් බලක්කන්න හොඳ නෑ. ඒකටත් හිත පහදවන්න කියන එක නේද මේ කලින් එක කියන්නේ. ඊළඟට මේ ගෞතම ශාසනේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනේ තුල යම් කිසි කෙනෙක් ආර්ය සත්‍ය අවබෝධ කරන්න කල්පනා කරනවා නම් ඒකට අකුල් වෙලන්න එපා කියන එක නේද මේ කියන්නේ. ඇයි හේතුව ඒ වගේ දැන් ඒකට නිඳා පහස කළා ඊළඟ එක්කෙනාට ධර්මයට යන්න තියෙන තැන වලක් කළා. එහෙම කළොත් ඊට පස්සේ ඒ බුදුරජාන් වහන්සේ දේශනා කරන එකේ ඒක බොහෝ පෞරස් වෙනවා කියනවා. මොකද හේතුව අර බඹලොවට යන පාර සිත පහදවා ගත්තාම සුගතියට යනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිත පහදවා ගත්තාම එනන් යා බුදු දේශනාවක තියෙනවා මහණෙනි මේ අග්‍ර වූ දේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අග්‍ර වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පහදින්න කියනවා. අද ලෝකේ දන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නේ තේරෙන්නේ ඇහුවත් තමන්ගේ තියෙන මතවලින් තෝරන්න ගත්තාම ආයමත් එක අවුල් වෙනවා. ඒ නිසා අපි ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟ වචනවල අර්ථය හරියට තේරුම් නැත්නම් අවුල් වෙනවා. දැන් මම මේ ළඟදී එකක් ඇහුවා මම අමුතු හිතා ගන්නවා. පටිසම්භිදා කියන. දැන් පටිසම්භිදා කියලා කියන්නේ මේ ජීවිත අවබෝධයට උමනා කරන කුසලතා. ඒකට අර්ථ දක්වනවා පටිසම්භිදා කියන්නේ මේ සං කියන්නේ තුෂ්ණාව තුෂ්ණාවේ පටි ගලවනවා. ඉතින් මේ පාලි වචනේ දන්නේ කෙනාට මේක විහිළුවක්. පාලි වචන නොදන්නේ කෙනාට හිතනවා මේ කියන්නේ ඇත්තක් තමයි කියලා. ඉතින් ඒ නිසා මේ අපි හරියටම අර්ථය කිව්වේ නැත්තම් ඒ අර්ථේ දැන් සංසාරේට ඒක මං අහුවා මේ සං කියන්නේ මේ මොකද්ද රැස් කරන එකේ සාරය. දැන් බුදුරජාණන්සේ සංසාරය කිව්වේ සැරිසරා යෑම. එතකොට සංසාර කියන වචනේ තේරුම මොකද්ද? සැරිසරා යෑම. එතකොට මේ අර්ථය හරියට ගන්න බැරි වුණොත් මේක ගැඹුරුයි කිය බොරු කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන්සේගේ ධර්මයේ පහදින්න ඕනේ කොයි විදිහටද කියලා. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා ඒ දැන් මං කියවනේ මේ ශාස්ත්‍රවරු 7 දෙනෙක් ගැනනේ. ඒ 7 දෙනාගෙන් 7 වෙනි ශාස්ත්‍රවරයාගේ නම මොකද්ද කිව්වේ? අරක. ඒ ශාස්ත්‍රවරයා නමින් ඊළඟ දේශන භාග්‍යතුන් වහන්සේ කරනවා අරක සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දාලා මහණෙනි මේ කලින් සිදු වූ දෙයක්. අරක නමින් ශාස්ත්‍රවරයෙක් හිටියා. යා කාමේසු වීතරාගෝ. ඒ කියන්නේ කාමයන් කෙරෙහි නොඇලුණු. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේට නොඑක් සිය ගණන් ශ්‍රාවකයෝ හිටියා. එතකොට මේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකෙන්ට ධර්මයේ දේශනා කරනවා කොහොමද? අප්පකම් බ්‍රහ්මණ ජීවිතං මනුස්සානං. එතකොට මේ එහෙමනම් එකක් මේක පැහැදිලි මේ ශ්‍රාවකයෝ බ්‍රමුණෝ අප්පකම් බ්‍රහ්මණ ආමන්ත්‍රණය කරන්නේ බ්‍රහ්මණ බ්‍රාහ්මණේනි. එතකොට පේනවා මේ ලෝකේ වැඩිපුර විමුක්තිය සොයාගෙන ගිහින් තියෙන්නේ බමුණෝ. අප්පකම් බ්‍රහ්මණ ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකම් බහු දුක්ඛම් බහුපාසායන් කියන බ්‍රාහ්මණෝරුනි මේ ජීවිතයේ අප්පක බ්‍රාහ්මණ ජීවිත මනුස්සාන මේ මිනිසුන්ගේ ජීවිතය අප්පක කියන්නේ අල්පයි. අල්පයි කියන්නේ පොඩි කාලයයි. පරිත්තං බොහොම ටිකයි. ලහුකම් බොහොමත්ම ටිකයි. බහු දුක්ඛං මේ ජීවිතේ ගොඩාක් දුක් සහිතයි. බහු පායාසං බොහෝ පීඩා සහිතයි. මන්තාය බෝධබ්බං ප්‍රඥාවෙන්මයි තේරුම් ගන්න තියෙන්නේ. කත්තබ්බං කුසලං ඒ නිසා කුසල් කළ යුතුයි. චරිතබ්බං බ්‍රහ්මචර්යං උසස් ජීවිතයක් ගෙවිය යුතුයි. නත්ති ජාතස්ස අමරණං උපන් කෙනාට ජාතස්ස කියන්නේ උපන් කෙනාට අමරණං නත්ති. ඒ කියන්නේ නොමරී සිටීමක් නැහැ. උපන් කෙනාට නොමරී සිටීමක් නැහැ. ඒ කියන්නේ උපන්න කෙනාට අනිවාර්යයෙන්ම මැරෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පුංචි කාලයක් තියෙන්නේ කුසල් වඩන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආරක ශාස්ත්‍රූවරයා ඒ ශ්‍රාවකීන්ට බ්‍රහ්මලෝකයට යන මාර්ගය කියන්න ඒ ශ්‍රාවකයන්ට වීරිය ගන්න ඕන ආකාරයට ශ්‍රාවකයන්ට කියපු උපමා. එතකොට ආරක කියන ශාස්ත්‍රූවරයා කියනවා සේතාපි බ්‍රාහ්මණ බමුණන්ට කියන බ්‍රාහ්මණ වරුනි තිනග්ගේ උස්සාව බින්දු මේ තනාගයති පිනිබිඳ සූර්යයේ උග්ගත් සම්ති කිප්පමේව පටිගච්ඡති සිරු හිරු නැගී එද්දී සැනකින් මැකී යයි නැති වී යයි. මොකද්ද තනාගයති පිනිබිඳ නොචිරට්ඨිතිකං හෝති චිරාත් කාලයක් පවතින්නේ. බ්‍රාහ්මණේ ඒ වගේමයි මේ මනුස්ස ජීවිතයේ උස්සාව බින්දු උපමං මේ මනුස්ස ජීවිතේ තනාග ඇති පිනිබිඳක් වගේ බොහෝ ටික කාලයයි තියෙන්නේ. බොහෝ දුක් සහිතයි, බොහෝ පීඩා සහිතයි. ප්‍රඥාවෙන්මයි තේරුම් ගන්න තියෙන්නේ. කත්තබ්බං කුසලං, ඒ නිසා කුසල් කරන්න. චාරිතබ්බං බ්‍රහ්මචර්යං, බඹසරෙහි ඇසිරෙන්න. නත්ති ජාත සමරණං, උපන් කෙනෙකුට නොමරී සිටින්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, ශාස්ත්‍රඥ වහන්සේ තව උපමාවක් කියන ශ්‍රාවකෙන්ට. බ්‍රාහ්මණය වැස්ස වසිද්දී වතුර බිඳු වතුරට වැටෙද්දී දියබුබුලු හටගන්නවා. මේ දියබුබුලු ගොඩාක් වෙලා තියෙන්නේ නැහැ. මේ දියබුබුලු සැනකින් නැසී යනවා. බ්‍රාහ්මණ වරුනි, මේ මනුස්ස ජීවිතයේ දියබුබුලක් වගේ. දැන් බලන්න මේ කවුද මේ කියන්නේ? අර බ්‍රහ්ම ලෝකයට යන්නේ පාර කියන ශාස්ත්‍රවරයා. මේ මනුස්ස ජීවිතයේ දියබුබුලක් වගේ බොහොම සුළු කාලයයි තියෙන්නේ. බොහෝ දුක් සහිතයි, බොහෝ පීඩා සහිතයි. ප්‍රඥාවෙන්මයි මේ ජීවිතය අවබෝධ කරගන්න තියෙන්නේ. ඒ නිසා කුසල් කරන්න, තත්තබ්බං කුසලං, කුසල් කරන්න. චරිතබ්බම් බ්‍රහ්මචරියන්, උතුම් ජීවිතයක හැසදැන් ඔන්න ඔබ අදගත කරන්නේ බ්‍රහ්මචාරි ජීවිතේ. උතුම් ජීවිතයක ඇසිරෙන්න. නත්ති ජාත සමරණං, උපන් කෙනෙකුට නොමරී සිටින්න බෑ. ඊළඟට බ්‍රාහ්මණය තව උපමාවක් කියනවා. අරක නමැති ශාස්ත්‍රූවරයා කියන බ්‍රාහ්මණවරුනි, දණ්ඩකින් වතුරක ඉරක් හඳින්න කියනවා. දණ්ඩකින් වතුරේ ඉරක් කැඳ විට මොකද වෙන්නේ? ඒ ගොඩාක් වෙලා තියෙනවද? ඒ කියන්නේ හිතන්න බැරි තරම් පොඩි වෙලාවකින් ඒ ඉර මැකී යන්නේ යම්සේද? ඒ වගේ තමයි කියනවා මේ මනුස්ස ජීවිතයේ දියේ දණ්ඩකින් ඇඳි ඉරක්, දණ්ඩකින් දිය මත ඇඳි ඉරක්සේය. එතකොට මේ ජීවිතේ බොහොම සුළු කාලයකට තියෙන්නේ, නැසී වෙනසී යනවා. ඊට කලින් ප්‍රඥාවෙන් මේ ජීවිතේ තේරුම් ගන්න. කත්තබ්බං කුසලං, කුසල් කරන්න. චරිතබ්බං බ්‍රහ්මචරියං, බමසර ඇසිරින්න. නත් ජාතස්ස අමරණං, විපදිච්ච එක්කෙනෙකුට නොමරී සිටින්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ අරක කියන ශාස්ත්‍රූරයා තවත් උපමාවක් කියනවා. බ්‍රාහ්මණවරුනි, මේ ජීවිතේ කන්දකින් පහලට ගලා බසින වේගවත් සැඩපහරක් වගේ. කියන ඒ සැඩපහරට අහුවෙන හැමදේම ගසාගෙන යනවා. ඒ සැඩපාරේක මොහොතක්වත් නවතින්නේ නැහැ. ඒ අඛණ්ඩව නොනැවති යන සැඩපහරක් වගේ මේ ජීවිතේ, නොනැවති යන මේ ජීවිතේ අවසන් වෙනවා. ඊට කලින් ජීවිතේ නුවණින් තේරුම් ගන්න, කුසල් කරන්න, බඹසර හැසිරෙන්න. තව උපමාවක් කියනවා. බ්‍රාහ්මණවරුනි, මේ ශක්ති සම්පන්න මිනිස්සේ දිවකට ගන්නවා කෙළපිඩක්. දිවකට කෙළපිඩක් අරගෙන ශක්ති සම්පන්න මිනිස්සෙක් බොහොම ලේසියෙන් ඒ කෙළපිඩ වීසි කරන්න යම්සේද? ඒ වගේ තමයි මේ මනුස්ස ජීවිතේ දිවාග රැඳි කෙළපිඩක් වගේ කියනවා. බොහොම සුළු කාලෙකින් මේක නැති වෙලා යනවා. ඒ නිසා කත්තබ්බං කුසලං කුසල් කරන්න, චරිතබ්බං බ්‍රහ්මචර්යං බඹසර හැසිරෙන්න, නත්ති ජාතස් සමරණං උපන් කෙනෙකුට නොමරී සිටින්න බෑ. ඊළඟට දේශනා කරනවා ඒ බ්‍රාහ්මණයා බ්‍රාහ්මණවරුනි දවස පුරාම හොඳට රත් වෙච්ච යකඩ තහඩුවක් තියෙනවා. මේ රත්තු යකඩ තහඩුවකට කෙනෙක් පොඩි මස් කෑල්ලක් දානවා. මොකද වෙන්නේ? සැනකින් ඒ මස් කෑල්ල පිච්චිලා යනවා. මේ වගේ තමයි මේ මනුස්ස ජීවිතේ සුළු කාලෙකින් ඉවර වෙනවා. මේ මනුස්ස ජීවිතේ හරියට මේ රත්තු යකඩයකට වැටිච්ච මස් කෑල්ලක් වගේ. ඉතින් ඒ නිසා මේ සුළු කාලය තුල මන්තාය බෝධබ්බං අවබෝධ කිරීමට ප්‍රඥාව ඇති කරගන්න, කුසල් වඩන්න, බඹසරෙහි හැසිරෙන්න, නොමරී සිටින්න විදියක් නෑ උපන් කෙනෙකුට. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන යාරක ශාස්ත්‍රයේ තව උපමාවක් කියනවා. මොකද්ද? බ්‍රාහ්මණවරුන්ට කියන බ්‍රාහ්මණවරුනි පොඩ්ඩක් හිතන්න, හරකෙක්ව මරන්න අරගෙන යනවා. ඒ හරකා මරන්න ගෙනියද්දි යම් පියවරක් ඒ හරකා ඉස්සරහට තබනවද, ඒ තබන හැම පියවරකින්ම ඔහු ලං වෙන්නේ වදකයා කරාය. ඔහු ලං වෙන්නේ වදකයා සමීපයටයි. ඒව මෙමකෝ බ්‍රාහ්මණ ගාවි වජ්ජූපමන් ජීවිතම් මනුස්සානං, වදකයා සමීපේට යන ගවයෙක් බඳුයි මේ මනුස්ස ජීවිතේ. බොහොම සුළු කලයි මේ ජීවිතේ ගත කරන්න වෙන්නේ. බෞදුක්කං බොහෝ දුක් සහිතයි, බහුපායාසං බොහෝ පීඩා සහිතයි. මන්තාය බෝධබ්බං මේ ප්‍රඥාවෙන් තේරුම් ගත යුතුයි. කත්තබ්බං කුසලං කුසල් කළ යුතුයි. චරිතබ්බං බ්‍රහ්මචරියං බඹසර හැසිරිය යුතුයි. නත්ති ජාත සමරණං උපන් කෙනෙකුට නොමැරී සිටින්න විදියක් නැහැ. කියනවා මහණෙනි බලන්න, ඒ අරක ශාස්ත්‍රුවරයා ඒ විදිහට මේ ක්ෂණකින් අවසන් වෙන මිනිස් ජීවිතයක් කියලා උපමා කරපු කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 60,000යි. දැන් බලන්න, දැන් මේ කාලේ අපිට මේ වගේ දේශනාවල් අහන්න ලැබෙන්නේ නැන්නේ. අපිට හැම ලයිෆ් ඉන්ෂුරන්ස් කියයි. අපිට හැම එකක්ම නිකන් අපිට පිටට පේන්නේ හැම එකක්ම ආරක්ෂා සහිතව. ඔව්, හැම එකක්ම අපිට ඉන්ෂුර් කරලා දෙනවා. නමුත් දැන් ඒ මුලා වෙච්ච ලෝකේ ගොදුරු බවට පත් වෙච්ච අපිට ඒ මුලාව බිඳගෙන යන්න ප්‍රඥාව ලබන්න හොඳ දිසුම් මේ. කියන මහණෙනි, ඒ කාල මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 60,000යි. ඊළඟට මංගල යෝජනා ගේන්නේ වයස 500දී. ඒ කාල මිනිසුන්ට තිබුණේ ආබාධ 6යි. ඒ තමයි සීතලෙන් වෙන කරදර, අසනීප වීම, රස්නේ නිසා අසනීප වීම, ඊළඟට පිපාසය, බඩගින්න, ඊළඟට මල පහවීම, මූත්‍රා පහවීම, ඔච්චරයි කියන ලෙඩ. එහෙම තියෙද්දි කියනවා ඒ දීර්ඝායුෂ මිනිසුන්ට, ඒ බොහෝ කල් සිටිය මිනිසුන්ට, ඒ ලෙඩ අඩු මිනිසුන්ට අර අරක කියන ශාස්ත්‍රුවරයා බ්‍රහ්ම ලෝකයේ යන්න පාර කිව්වේ. ඉතින් අනිත් බැන්නා, මොඩ මිනිස්සු ටික බැන්නා බඹලෝට යන පාර කියනවා කියලා. දැන් අද එහෙමද? මේ මරණේ පිනිපිනි අපි ඉන්නේ නේ. අපි ජීවත් වෙන්නේ මරණේ පිනිපිනි. නමුත් අද අපිට මේ ධර්මයේ කතා කරන්න තහන්ති වෙටෙනවා නම් කුවිතරම් අවාසනාවක්ද? මරණේ පිනිපිනි ජීවත් වෙන ලෝකෙක. දැන් ඒ කාලේ මිනිසුන්ට ආයුෂ අවුරුදු 500දී මේ මංගල යෝජනා කතා කළේ. අවුරුදු 60,000 ජීවත් වුණා. ලෙඩ 6යි තිබුණේ. අල්ප ආබාධ මිනි සමාජය තුල අරක කියන ශාස්ත්‍රුන් වහන්සේගේ කතාව අහලා බ්‍රහ්ම ලෝකයට යන්න මිනිස්සු පෙළ ගැහුණා. නෝන තියන අය. අද එහෙම නෙමෙයි. අද මේ මදුරු කාලේ මැරෙනවා. මේ වතුර හරියකට නැත්තම් ඒ මැරෙනවා. මේ වකුගඩු නරක් වෙනවා හිතාගන්න බැරි විදියට. ඊළඟට මේ යුද්ධ නිසා මැරෙනවා. ස්වාභාවික ආපදා නිසා මැරෙනවා. මේ බෝවින රෝගවල කෙලවරක් නැහැ. ඉතින් ඒ නිසා මේ මරණයේ අභියස මරණය සහ ජීවිතය කියන දෙක මත අපි නිකන් එලිපත්‍ර මත ඉන්නේ. කොයි පැත්තට වැටෙනවද කියලා හිතන්න බැරි විදිහට අපි වර්තමාන මනුස්ස ජීවිතේ තියෙන්නේ. එලිපත්‍ර උඩ ඉන්නේ. එක පැත්තක ජීවිතය, එක පැත්තක මරණය. කොයි පැත්තට වැටෙනවද කියලා අපිට හිතන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එබඳු කාලයක, ඒ කියන්නේ අවුරුදු 60,000ක් ආයු තිබිච්ච කාලෙක බලන්න කියනවා මහණෙනි, අරක නම් යුතු ශාස්ත්‍රඥ වහන්සේ මිනිසුන්ට කියාපු දේශනාව, අප්පකම් බ්‍රාහ්මණ ජීවිත මනුස්සාන, බ්‍රාහ්මණවරුනි මිනිසුන්ගේ ජීවිතය අල්පයි, පරිත්තං මොහතයි, ලහුකං ස්වල්පයයි, බහු දුක්ඛං බොහෝ දුක් සහිතයි, බහු පායාසං බොහෝ පීඩා සහිතයි, මන්තාය බෝධබ්බං ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතුයි, කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමර බල. ඒ කාලේ මිනිසුන්ට කිව්වහම බමුණු මිසක් වෙන මිනිස්සුමකට කැමති වෙන්නේ නැහැ. ඒ සාමාන්‍ය මිනිස්සයාට එච්චර හිතන්න හැකියාවක් නැහැ. ඒතරහිකෝ තම් භික්කවේ සම්මා වදමාන වදයේ. නමුත් මහණෙනි, ඇත්තටම කියනවා නම්, හරි විදියට කියනවා නම් ඒක කියන්න ඕනේ දැන් කාලේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒක කියන්න ඕනේ මෙකලටයි ඒක ගැලපෙන්නේ. අප්පකන් ජීවිතම් මනුස්සානම්, මිනිසුන්ගේ ජීවිතය අල්පයි. මතකද දැන් අර හයිටි කියන දූපතේනි, හයිටි කියන දූපතේ මරණ සංඛ්‍යාව 103 පෙන්නා. ඒ කියන්නේ හිතාගන්න බෑ මිනිස්සුන්ට වෙන දේවල්. මේ 2010 පටන් ගත්ත විතර අපි දන්නේ 2000 ඉස්සරහට අපිට මොන මොන විදියට මෝන දෙන්න සිද්ධ වෙනවාද කියලා. අප්පකම් ජීවිතම් මනුස්සාන, මිනිසුන්ගේ ජීවිතය අල්පයි, පරිත්තං ස්වල්පයයි, ලහුකම් බොහොම ටිකයි, බහු දුක්ඛං බොහෝ දුක් සහිතයි, බහු පායාසං බොහෝ පීඩා සහිතයි, මන්තාය බෝධබ්බං ප්‍රඥාවෙන්ම අවබෝධ කළ යුතුයි, කත්තබ්බං කුසලං කුසල් කළ යුතුයි, චරිතබ්බං බ්‍රහ්මචරියං බඹසර හැසිරිය යුතුයි, නත්ති ජාත සමරණං නොමරී සිටින්න විදියක් නැහැ උපං කෙනෙකුට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ කාලේ වැඩිපුර කවුරු ජීවත් වෙනව නම් එක්ක අවුරුදු 100යි, එහෙම නැත්නම් 100ට වඩා චූට්ටක් වැඩි. එතකොට ඒ දේශනා කළේ මීට 2500කට කලින්. මේ කාලේ කියනවා නම් වැඩිපුර ජීවත් වෙනව නම් එක්ක අවුරුදු කීයද? ඔව් 70ක් 80ක් ඊට වැඩි වුණොත් චූට්ටක් වැඩි. මේ අවුරුදු 100ට බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ගණන් හදලා පෙන්නනවා. මේක බුද්ධ දේශනාවක හම්බෙච්ච විශේෂ දේශනාවක්. මේ ගණන් හැදෙල්ල කියන මහණෙනි බලන්න, මේ අවුරුදු 100ට තියෙන්නේ මොනවද කියලා. තියෙන්නේ මේ තියෙන්නේ ඍතු 300ක්නේ කියනවා. මොනවද අවුරුද්දකට තියෙනවා ඍතු තුනක්. මොනවද? ඔව් ශීත ඍතුව. ශීත ඍතුවට මාස 4යි. ඊළඟට ග්‍රීෂ්ම ඍතුව. ග්‍රීෂ්ම ඍතුවට මාස 4යි. ඊළඟට වස්සාන ඍතුව. වැහි කාලෙට මාස 4යි. අවුරුද්ද ඍතු කීයද තියෙන්නේ? තුනයි කියනවා මහණෙනි. මේ අවුරුදු 100ක් ජීවත් වෙන්න තියෙන කෙනාට තියෙන්නේ ඍතු 300යි කියනවා. ඊළඟට ඍතුවකට තියෙන කීයද? මාස 4යි. ඊළඟට කියනවා මාස 4 සුමාන දිකේව හැටියට ගත්තොත් අඩ මාස කීයක් තියෙනවද? එතකොට අඩ මාස 8යි. එතකොට අඩ මාස 8ක් තියෙනවා සීත කාලෙට, අඩ මාස 8ක් තියෙනවා පායන කාලෙට, අඩ මාස 8ක් තියෙනවා වස්සාන කාලෙට. ඔච්චර. එතකොට ඒ අඩ මාස 24ක් තමයි. එතකොට අවුරුද්දකට තියෙන්නේ අඩ මාසය 24ව 100යි. ඊළඟට කියනවා රෑවලින් ගත්තොත් මහණෙනි, මේ රාත්‍රී තියෙන්නේ මේ සීත ඍතුවේ රෑ 12,000ක් තියෙනවා, පායන කාලේ රෑ 12,000ක් තියෙනවා, වැහි කාලෙට රෑ 12,000ක් තියෙනවා. ඊළඟට කියනවා මහණෙනි, දවසකට බත් තෙල් 2 ගාණක් කෑවොත් බත් තෙල් 72,000යි කියනවා. බලන්න මේ හරි ලස්සනයි මේ බුදුරජාණන් වහන්සේ මේ කියන දේශනාව. බත්වේල් කීයද? 72000 කියන බත්වේල් තියෙන්නේ. ඒ කියන්නේ ශීත කාලේට බත්වේල් 24000යි. පායන කාලේ කාපු බත්වේල් ගාන 24000යි. වැහි කාලේ කාපු බත්වේල් ගාන 24000යි. මහණෙනි මේක කියන්නේ මෞකිරි බීපු කාලේ බත වැරදිච්ච කාලේ එකතු කළා කියනවා. කියන මහණෙනි බත වැරදිච්ච කාලේ තමයි කුපිතෝපි බත්තන් නබුංජති. කේන්ති ගියහම බත් කන්නේ කියලා. දුක්ඛිතෝපි බත්තන් නබුංජති. දුක වැඩි වුණාමත් බත් කන්නේ කියලා. ව්‍යාධිතෝපි බත්තන් නබුංජති. අසනීප වුණාමත් බත් නැහැ කියලා. උපෝසතිකෝපි බත්තන් නබුංජති. උපෝසිතේ කරාමත් රැට කන්නේ කියලා. එතකොට බත් වෙලක් නැහැනේ. අලාභ කියන බත්තන් නබුංජති. පාඩු සිද්ධ වුණාමත් බත් කන්න බෑ කියලා. ඒ ඔක්කොම එකතු කළා කියලා මේ කියන්නේ. ඊට පස්සේ කියන දැන් බලන්න එහෙනම් මහණෙනි. මහණෙනි තථාගතයන් විසින් දැන් ඔබට අවුරුදු 100ක් කාලේ මිනිස්සුන්ගේ ජීවිතේ ආයු ප්‍රමාණය කිව්වා. ඒ කාලේ ජීවත් වෙන තින් ඍතු ටික ගණන් කරලා කිව්වා. ඊළඟට මාස ගණන් කරලා කිව්වා. අඩ මාස ගණන් කරලා කිව්වා. රාත්‍රී දිව ගණන් කරන්න කිව්වා. බත් මුල් ගාන ගණන් කරලා කිව්වා. බත් වැරදිච්ච කිව්වා. මේ නිසා මහණෙනි ශාස්ත්‍රූවරේක් ශ්‍රාවකයන්ට හිතන්ශීව අනුකම්පාවෙන් අනුකම්පා උපදව යමක් කළ යුතු නම් ඒ මා විසින් ඔබට කරලා තියෙනවා කියන මහණෙනි ඔය තියෙන්නේ රුක්සෙවන ඔය තියෙන්නේ මිහිස් තැන් හිස් ගෙවල් ගිහිල්ලා ඉක්මනින් බණ භාවනා කරන්න පස්සේ පසුත වෙන්න එපා එච්චරයි මට කියන්න තියෙන කියලා එතනින් ඒ දේශනාව ඉවරයි. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපිට වර්තමාන ගලපන්න කොච්චර නම් අමාරුද නේ. විවිධාකාර ප්‍රශ්න, විවිධාකාර අර්බුද, විවිධාකාර හැඟීම්, විවිධාකාර ඇවිස්සීම් තියෙන මේ ලෝකේ අපිට ඒකට ඒක හරියට දැන් වර්තමාන ලෝකයේ සංනිවේදන ජාලය මම දකින්නේ වේගවත් සැඩ පහරක් වගේ. ඒකින් ඒකට වැටෙන කෙනෙකුට බේරෙන්න බෑ. ඒකියා ගහගෙන යනවා. ඒ වගේ මේ සංනිවේදන ජාලේ හරි විසමයි. අද ලෝකේ හසුරවන්නේ සංනිවේදනය විසින්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්තරා විදිහක සංනිවේදනයක්. තනා විදිහක මිනිස්යාට යම්කිසි දෙයක් සංනිවේදනය කරනවා. මේ සංනිවේදනය කරන දේ 1% නම් මේ සංනිවේදනය ග්‍රහණය කරගන්න බාධා වන කරුණු 99ක් තියෙනවා. එතකොට ප්‍රඥාවන්ත මිනිසයා විතරයි දක්ෂ වෙන්නේ අර 99 මැද්දින් මේ 1% අල්ලන්න. ඒ ප්‍රඥාව නැති එක්කනාට ඒක කරගන්න බෑ. ඉතින් මේ නිසා විශේෂයෙන්ම මේ ප්‍රඥාව අපිට මෙකල දිනු කරගන්න ගොඩක් අමාරුයි. මේ සංවේදනය ප්‍රශ්නේ වගේම මේ අපේ තියෙන හැකියාවල් වල තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සයා වේගින් මේ අවබෝධ කරගන්නවා. ඊළඟට අපිට පෙවුනා ඊට පස්සේ අපි ඉතිහාසය බැලුවොත් අවුරුදු 500ක් වගේ කාලයක් මිනිස්සු වේගෙන් මේ අවබෝධ කරගෙන තියෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ගෙන් මේක ටිකෙන් ටික ගිලිහෙන්න පටන් ගත්තා. ගිලිහෙන්න පටන් ගත්තට පස්සේ මිනිස්සු විවිධාකාර සංස්කෘති, විවිධාකාර සමාජ තල, විවිධාකාර කණ්ඩායම්, විවිධාකාර ඇදහිම්, විවිධාකාර විශ්වාසවල නැවතුණා. අපේ වාසනාවට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නිර්මල විදියට මේ රටේ ආරක්ෂා වෙලා තිබෙච්ච නිසා අපිට ඒ 2500කට කලින් අතිශයින්ම බුද්ධිමත් මිනිස්සු හිටපු අවධියක ඒ මිනිස්සුන්ට කරපු දේශනාවල් අද අපි අහනවා. දැන් මේක ඇහුවට මේක අපිට ග්‍රහණය කරගන්න තියෙන අපේ බුද්ධිය. අපේ බුද්ධියේ තියෙන හැකියාව කොපමණයිද කියලා අපිට තේරෙන්නේ අපිට ඒක මයින්ද මිම්මක් නැහැ. ඒ කියන්නේ අපිට මේක කතාබස් කරලා ගන්න පුළුවන් එකක් නෙමෙයි. බුද්ධිය මෙහෙවනවා කියන්නේ ඒක උපතින් එන එකක්. උපතින් එන්නේ ඒක. ඒ කියන්නේ බුද්ධිය මෙහෙවීම කියන එක මේ ඉපදිලා කාලයක් ගිහිල්ලා බලෙන් දාගන්න බෑ. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අභ්‍යන්තර ජීවිතයේ තියෙන දේවල් අතර ද අභ්‍යන්තර ජීවිතයේ තියෙනවනේ අභ්‍යන්තර ජීවිතයේ තියෙනවා ඇස කන නාසය දිව කය මනස. එතකොට මේකට අමතර අභ්‍යන්තර ජීවිතය අපි ගත්තොත් තියෙනවා වීරිය සිහිය මතකය. මේ වගේ අපි කුසලතා තියෙනවනේ. මේ සියල්ල අතර පළවෙනි එක කියනවා නෝණින් විමසන්න පුළුවන්කම. අභ්‍යන්තර ජීවිතයේ නෝණින් විමසීමේ හැකියාව තරම් විශේෂ දෙයක් බුදු වෙසින් දකින්න නැහැ කියනවා. එතකොට ඒක එන්න ඕනේ උපතින්. ඒ නෝණින් විමසීමේ හැකියාව ඇති වෙන්නේ උපතින් ඇති වෙන්නේ. එතකොට දැන් මේ යුගයේ නෝණින් විමසීමේ හැකියාව අපිට සියලු දිනාටම නැහැ කියන්න බෑ අපිට. යම් කිසි ප්‍රමාණයකට තියෙන්න පුළුවනි. නමුත් මං කියවනේ මේ අර සංනිවේදනයේ තියෙන ප්‍රශ්න නිසා මේ කියන කාරණේ හරියට ග්‍රහණය කරගන්න මනුස්සයාට බෑ. එතකොට පින්වත්නි ඉස්සරහට තවත් තව ඉස්සරහට මිනිස්සුන්ගේ ආයුෂ වැඩි කරන්න බෑ. එහෙම වුණොත් බුද්ධ දේශනාව බොරු වෙනවා. ඒක වෙන්නේ. තව ඉස්සරහට මොකද වෙන්නේ? මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. අඩු වෙන්න මිනිස්සු බුද්ධ දේශනාවේ තියෙනවා ආයුෂ අඩු වෙන්න මිනිස්සුන්ගේ ජීවිතයේ ආයුෂ අඩු වුණේ මිනිස්සුන්ගේ වැරද්දක් නිසා. මොකද්ද වැරද්ද? අධර්ම රාගේ. ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ ආසාවල් වලට සදාචාරයක් නැහැ. එතකොට මේ අධර්ම රාගේ වැඩි වුණාට පස්සේ මිනිස් සමානව බැලීමක් සැලකීමක් මධ්‍යස්ථ බවක් ඊළඟට සානුකම්පික බවක් මේ ඔක්කොම ගිලීලා යනවා. අධර්ම රාගේ විෂම ලෝභය ඇතිවෙනවා. එතුණාට පස්සේ බුදු දේශනාවේ තියෙන අනාගතී මෞපියන්ට සලකනකට ඒක සලකන්නේ සමාජය තුළ විහිළුවක් හැටියටයි. චක්කවති සීනාද සූති තියෙනවා. ගුරුවරුන්ට සලකනකට ඒක හිතන්නේ ඒකට විහිළු කරනවා. දෙමාපියන්ට විරුද්ධව නඩු දානකට ළමයි අනිත්‍යයි කියන යසයි කියන උන්දලාට කරපු වැඩි. ගුරුවරුන්ට අපහාස කරනකට අනිත් ගුරුවරු කියනවා අපහාස කරන ගෝලයන්ට යසයි වැඩි කියනවා. දැන් ඒ ලකුණු නැද්ද? තියෙනවා. එහෙමනම් ඉස්සරහට ඒක තමයි වැඩි වෙන්නේ. එතකොට මේ වැඩි වෙන්න මිනිස්සුන්ගේ ආයුෂ තවත් ආඩු වෙනවා. මිනිස්සුන්ගේ තියෙන අර අකුසල පක්ෂයේ ඇති හැකියාවල් වැඩි වෙනවා. අකුසල පක්ෂයේ ඇති බලය වැඩි වෙනවා. අකුසල පක්ෂයේ ඇති කල්පනා වැඩි වෙනවා. අකුසල පක්ෂයේ ඇති දේවල් වැඩි වෙනවා. එතකොට මොකද්ද අතුරුදහන් වෙන්නේ? කුසලයේ අතුරුදහන් වෙනවා. එතකොට මේ කුසලයේ අතුරුදහන් වෙන ලෝකයක අපට කලාතුරකින් බුදු කෙනෙකුගේ ධර්මයක් අහන්න ලැබුණාම අපි ඉක්මනින්ම නුවණ පාවිච්චි කරලා ඒ ධර්මයේ කෙරෙහි සිත පහදවා ගන්න ඕනේ. මොකද මේ ධර්මයේ තමයි උගන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඒ ධර්මයේ කෙරෙහි සිත පහදවාගෙන ඒ ධර්මයට අපි කැමති වෙන්න ඕනේ. කැමති වෙලා අපි මහන්සි ගන්න ඕනේ මෙන්න මේ පහ ඇති කරගන්න. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පණ්ඩා. මොකද හේතුව මේ පහ ඇති කරගන්න අපි ගන්න බෑයම අපේ ජීවිතයේ මේ තියෙන තත්ත්වෙන් ඉහළට නංවා ගන්න අපිට උදව් කරනවා. එතකොට ඒකට අපිට උදව් කරන්නේ අපේ ප්‍රාර්ථනාවක් නෙමෙයි, අපේ ක්‍රියාවක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන, උන්වහන්සේගේ සම්බුද්ධත්වය ගැන අපේ හිතේ ඇති වෙන්න ඕනේ පැහැදීමක්. ඒ පැහැදීමට මොකද්ද අපි කියන්නේ? ශ්‍රද්ධා කියලා කියනවා. ඒ පැහැදීම හරියට තිබුණොත් අපි නොතේරෙන වචන වලට පැටලෙන්න යන්නේ නැහැ. අපි තේරෙන අර්ථ ගන්නවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව හඳුන්වා දීලා තියෙන කොහොමද? පිතිවිසු භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. මෙන්න මේ ලක්ෂණ අපි තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ තුල තියෙන. ඒ තේරුම් අරගෙන ඊට පස්සේ අපි ඒ උන්වහන්සේ තුල අපි හිතේ පැහැදීම පිහිටුවාගෙන තමයි උන්වහන්සේගේ දේශනාවල් අහන්නේ. ඒ අහනකොට අපට තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන්නේ මෙන්න මේ කාරණයයි. ඊට පස්සේ අපි ඒකට මොකද ඒකේ අපිට උන්වහන්සේ අවබෝධයෙන් කරපු දේශනාවක් නිසා දැන් බලන්න මේ සුනෙත් සූත්‍රයයි ආරක සූත්‍රයයි දෙකේම බුදුරජාණන් වහන්සේගේ ඉස්මතු කළ පෙන්වන්නේ මොකක්ද? මනුෂ්‍ය ජීවිතයේ තියෙන සුළු කාලයයි ඊළඟට උසස් දෙයක් කරා මිනිසයාට යන්න තියෙන පොඩි අවස්ථාවයි. දැන් මනුෂ්‍ය ආයුෂ අවුරුදු 60,000 වෙලා තියෙද්දී මිනිසුන්ට තිබුණ ලෙඩ 6යි. ලෙඩ 6යි තිබුණේ. මේ මිනිස්සු විවාහ කටයුතු ගණ දෙනු කුලයේ වයස 500දී. එබඳු මිනිසුන්ට අර කියාපු උපමා බුදුරජාණන් වහන්සේ එකින් එක කියනවා. එකින් එක කියන ආරක කියන ශාස්ත්‍රය මෙන්න මේ විදිහට උපමාවල් කිව්වා. මෙහෙම උපමාවල් කිව්වා. අර තනයාග පිනිබිඳක් වගේ උපමාව කිව්වා. ඊළඟට ඈ දී ඇඳි ඉරක් වගේ උපමා කිව්වා. දිවාග කෙළපිඬක් වගේ උපමා කිව්වා. තවත් කිව්වා ඔව් කන්දකින් පහලට ගලාගෙන එන වතුර පාරක් වගේ කිව්වා. තව දිය බුබුලක් වගේ කිව්වා. ඊළඟට වතුරේ ඇඳ ඉරක් වගේ කිව්වා. මේ ඔක්කොම උපමා බුදුරජාන් වහන්සේ කියලා. ඊළඟට කියනවා වද කියා ළඟට යන ගවයා වගේ. මේ උපමා දේශනා කළා කියලා කියනවා මහණෙනි මේ උපමා සහ ඒ ධර්මයේ වඩාත්ම ගැළපෙන්නේ මේ කාලෙටයි කියනවා. මේ කාලෙටයි කියනවා. ඒ කිව්වේ මීට අවුරුදු 2500කට කලින්. එහෙනම් මේ උපමා වඩාත්ම ගැළපෙන්නේ අදටයි. ඇයි අද අපි ඉන්නේ මරණය අභියස එලිපත් ඉන්නේ පෙනිපෙනී ඉන්නේ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතය තේරුම් ගන්න කියනවා. මොකද තේරුම් ගන්න කියන්නේ බහු දුක්ඛෝ බහු දුක් සහිතයි බහු පායාසෝ බහු උපායාස පීඩා සහිතයි මන්තාය බෝධබ්බං ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතුයි. කත්තබ්බං කුසලං කුසල් උපදවා ගන්න චරිතබ්බං බ්‍රහ්මචරියං බඹසරෙහි හැසිරෙන්න නත් ජාතස්ස අමරණං. එතකොට මේ බලන්න බුදුරජාණන් වහන්සේට තිබුණා අතීත ජීවිත. දැන් ඒ දැන් ඔය කියන කාරණා ගත්තොත් දැන් ඔය මේ ඓතිහාසික වාර්තාමකුත් නැහැ. කියන්නේ මේ පුරාවිද්‍යාත්මක සාධක නැහැ. මේ අසවල් ශාස්ත්‍රූරය හිටියා අසවල් ශාස්ත්‍රූරය හිටියා කියලා. මොකද හේතුව? එතරම්ම මේ ලෝකේ අනිත්‍ය බවට පත් වෙලා නැසී ගිහින් වෙනසී ගිහින් දැන් මේ සාමාන්‍ය මිනිස්සු ලෝකේ දැන් සාමාන්‍ය අපි ගත්තත් අපිට තියෙන මේ ඓතිහාසික සාධක පමණක් භෞතික සාධක පමණක් අපි එකතු කර කර අතීතයක් නිර්මාණය කරනවා නම් ඒ අතීතයට අවුරුදු 4-5000කට වඩා නැහැ නේද? දැන් අපි බටහිර ඉතිහාසය ගත්තත් පෙරදිග ඉතිහාසය ගත්තත් අපි ඉතිහාසය කියලා ඉගෙන ගන්නකොට බොහෝම පුංචි අවුරුදු ගානක ඉතිහාසයක් තියෙන මේ. එතකොට නමුත් මේ බුද්ධ දේශනාවල කියන දේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 60,000 කාලේ. ඊළඟට අනාගත පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ගැන කියන දේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80,000 කාලේ. ඒතකොට සාමාන්‍යයෙන් වර්තමානයේ සුද්ධංගී දනම සරණ කරගත්තු ලෝකික අපිට හිතෙන්නේ මේක නිකන් වෙන්න බැරි එකක් කියලා හිතෙන්නේ. මොකද හේතුව? අපිට බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් නැති වුණොත්. ඇයි මේ මොකද හේතුව? දැන් ඓතිහාසික වශයෙන් අපි ගත්තොත් ඉතිහාසයේ අපිට එහෙම ඉතිහාසයේ අවුරුදු 4500 අවුරුදු 10,000 60,000 මිනිස්සු හිටියා කියලා අපිට කියන්න එහෙම ඓතිහාසික සාධක නැහැ. ඊළඟට අනාගතයේ මිනිස්සු ඒ විදිහට 15 කියලා හිතන්න සාධක නැහැ. එහෙනම් අපිට මේ සාධක නැති කරුණු තේරුම් ගන්න උපකාර වෙන්නේ කොහොමද? ශ්‍රද්ධාවමයි. නමුත් මේ ශ්‍රද්ධාවෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ දැන් මුන්නහසේ දේශනා කරන දේවල් බුදුරජාණන් වහන්සේ. මුන්නහසේ දේශනා කරන අපි දුක් විඳින්නේ රාග ద్వේෂ මොහ නිසා කියලා. ඉතින් මේක බොරුද? එක්තරා අවස්ථාවක කුසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ආපු වෙලාවේ කතා කර කර ඉඳිද්දි සෙම්පති මං හිතන්නේ ඇවිල්ලා කියන මේ රජුරුවන්ගේ රාජ සීමාව රජුරුවත පළල් කරගන්න පිරිසක් යවලා. එතකොට රජුරු මේ කාරණේ බුදුරජාණන් වහන්සේට පැවසු වෙලාවේ උන්වහන්සේ රජුරුවන්ගෙන් අහනවා රජතුමනි හතර දිසාවෙන් එනවා විශ්වාසවන්ත ඔත්තුකාරයෝ හතර දෙනෙක්. පණිවිඩකාරයෝ. ඇවිල්ලා කියනවා මහරජා හරි වැඩි එනේ. උතුරු දිසාවෙන් විශාල පර්වතයක් රෝල් වෙවි එනවා. ඊළඟ එක්කෙනා ඇවිල්ලා කියනවා නැගෙනහිරෙන් හරි වැඩි මහරජා නැගෙනහිරිනුත් පර්වතයක් පෙරලීගෙන එනවා. බටහිරින් ඒ එකම ඇවිල්ලා කෙනෙක් කියනවා පණිවිඩකාරයෙක් රජතුමනි බටහිරිනුත් පර්වතයක් පෙරලීගෙන එනවා. දකුණින් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා රජතුමනි බේරෙන්න විදියක් නැහැ දකුණින් පර්වතයක් රෝල් වෙගෙන එනවා. රජතුමනි එහෙම ආවොත් මේ පණිවිඩ හතරක් ඔබ මොකද කරන්න කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා භාග්‍යවතුන් වහන්සේ මට කරන්න තියෙන්නේ ධර්මයේ සිහි කිරිල්ලයි ධර්මයේ හැසිරිලා විතරයි කිව්වා. රජතුමනි මේ උපන් සත්‍යයන් ජරා මරණ දෙක තමයි තියෙන්නේ කිව්වා. වෙනමකුත් නැහැ කිව්වා. හැබැයි අන්තිමට රජතුමා මැරුණෙත් කොහේද? මහා පාරේ. අම්බලම සීත කාලේ දාසීකුගේ ඔඩොක්කුවේ. බලංග මේ ජීවිතවල මූණ දෙන විදිය. ඉතින් මේ නිසා අපිට හරි වැදගත් අපි මේ සංසාරේ යන ගමනක ඇවිදී මනුස්ස ජීවිතේ ලබාගෙන තියෙන මේ සුළු කාලේ අපිට තියෙන මේ මනුස්ස ජීවිතය අපේ ගිලිහෙන්න කලින් අපේ හිතට අපි එකතු කරගන්න ඕනේ දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන ඇති පැහැදීම. අදන් බලන්න ඉන්දියාවේ බුදුදහම නැතිවීම නිසා අතුරුදහන් වීම නිසා නැවත පිහිටවන්න බැරි කම නිසා දැන් මම ගොඩාක් මේ දවස්වල අධ්‍යයනය කරනවා. ඒක හිතන්න බැරි තරම් අමාරු වැඩක්. එතකොට බැරිකම නිසා අතුරුදහන් වීම නිසා විමුක්තිය හොයන දැන් සාදුරු ඉන්නවා මං කියන කෝටි කීයද? කෝටි 5 පංකෝටි ලංකාව ජනගහන වගේ දෙගුණයක් සාදුරු වෙනවා ඉන්දියාවේ. ලංකාව ජනගහනටත් වැඩි. ජනගහනේ 2 කෝටි 20 ලක්ෂයක්ද කොහෙද නේ? එතකොට කෝටි 5ක් සාදුරු විතරක්. මේ කොහිරි පහෙන් කෝටියක්වත් ඇතිනේ විමුක්තියක් උදෙසා කල්පනා කරන්න. තියෙනවද මොකද? හිතා ගන්න අමාරුයි අපිට. ඒ නිසා අපිට ලැබිච්ච දුර්ලභ අවස්ථාවක් මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගැනීම. ඊළඟට ඔබට මේ බුදු දේශනා අධ්‍යයනය කිරීමෙන් අපිට පැහැදිලිව පේනවා අපිට වෙන තෝරා ගැනීමකට. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලන අතර වෙන දෙයක් ඇත්තක් හැටියට ගන්න වෙන දෙයක් නැහැ. බුදුවරු පහළ වෙන්නේ ඉන්දියාවේ. පසේ බුදුරු පහළ වෙන්නේ කොහෙද? ඉන්දියාවේ. බෝසත්වරු පහළ වෙන්නේ ඉන්දියාවේ. දැන් පසුගිය දවස්වල අපි ඉන්දියාවේ පහළ වෙච්ච බෝසත් කෙනෙක් ගැන අපිට අධ්‍යයනය කරන්න අවස්ථාවක් තියෙනවා. ඒ තමයි අම්බෙඩ්කර්. මම එතුමා ගැන මේ දවස්වල අධ්‍යයනය කරගෙන යනවා. ඒ මෛත්‍රී බෝසත්. එතකොට බෝසත්වරුන්ගේ ස්වභාවය තමයි මිනිස්සු අධික පීඩණයට අධික හිංසාවට භාජනය වෙලා ඉන්නවා නම් යම් සමාජයක් ඒ සමාජය ඉපදෙනවා. ඉපදෙලා ඒ සමාජයේ දුකින් ගොඩ ගන්න කැප වෙනවා. එතන තමයි බුද්ධත්වයේ පිණිස උමනා කරන කුසලතා පිරෙන්නේ. නැත්නම් බෝසත් කියලා කියන්නේ මේ වැඳුම් පිදුම් ක්‍රමයක් නෙමෙයි. තේරුණාද කීපේක? ඉන්දියාවේ දැන් අම්බෙඩ්කර් උපදුනේ මහර් කියන නීචම, ඒ කියන්නේ මහර් කියන කුලයට අයිති වෙලා තිබෙන හරකෙක් මැරුණාම ඕඩ කරනවා අනහරක මැරුණා කියලා මැරිච්ච හරක අරගෙන ගිහිල්ලා හැම ගහලා කන්න තියෙන ජීවත් වීම පිණිස. ඊළඟට බමුණු ඉන්න ඒරියා එක යනවනම් එයාට තියෙනවා බෙල්ලට දාගන්න මෙහෙම තනකොළ වලින් හදාපු ලණුවකින් පොඩි මුට්ටියක් කෙල්ල ගන්න ඕනේ. ඒක තමයි කෙල්ල ගහන්න ඕනේ. එයා බිමට කෙල්ල ගහන්න බෑ. පොළොව කිලුටු වෙනවා. අම්බේද්කර් තුමා උපදිනකොට ඉන්දියා මිනිස්සු ඉඳපු දුක. 1891 එතුමා ඉපදුනේ. එදා ඒ වර්ෂේ තමයි ධර්මපාල තුමා සීමා බෝධින් වහන්සේ වඳින්න ගියේ. එතකොට මුට්ටියක් කෙල්ලගෙන ඒක තමයි කෙල්ල ගහන්න ඕනේ. ඊට පස්සේ ඉනට මෙහෙම බැඳලා තියෙනවා ලණුවක් පිටිපස්සෙන් එල්ලලා තියෙනවා ඉදලක්. එතකොට එයා ඇවිදගෙන යනකොට ඉදලෙන් මේ අඩිපාර මැකෙනවා. දැන් හිතාගන්න මේ අපි දන්නවද එහෙම ජීවිත තිබිච්ච බවවත්. අපි මේ මනුස්ස ජී ආය අපි ඇහුවොත් එහෙම කවුරු හරි කෙනෙක් පින් කරන්නේ නැති මනුස්ස ලෝකෙ ඉන්න ඉපෑ කියනවා. මනුස්ස ලෝකෙ ඉන්න ඉපෑ කියන මිසක් මනුස්ස ලෝකෙ මොකද්ද කියලා අධ්‍යයනය කරන්නේ නැහැ නේ කවුරුවත්. ඉතින් ඒ නිසා එහෙම වුණේ. ඊට පස්සේ ඒ தත්තෙට බමුණු සමාජය තමයි මිනිසුන් දැම්මේ අලුත් වස්ත්‍ර අඳින්න තහනම්. වස්ත්‍රයක් කඩින් ගන්නව නම් සල්ලි අතට ගන්නෑ. සල්ලි තියන්න ඕනේ. වස්ත්‍රය දෙන්නේ කොහමද? වස්ත්‍රය අරගෙන ඉස්සෙල්ලා මේ පොළොට වතුර පොඩ්ඩක් දාලා වස්ත්‍රය දානවා පොළොවට. දාලා කකුලෙන් තල්ලු කරලා දිනව ගන්න කියලා. ඒක තමයි අඳින්න ඕනේ. ලක්ෂ ගානක ජනතාවක්. ඊට පස්සේ වතුර ටිකක් බොන්න වුණොත් යම් කිසි කුලයක ඇති මේ ලොකු වැව්පොකුණු තියෙනවා. ඒ කාකණ්ඩ වතුර බොන්න පුළුවන්, හරකණ්ඩ වතුර බොන්න පුළුවන්, බල්ලන්ට පූසන්ට වතුර බොන්න පුළුවන්, අරගොල්ලන්ට වතුර බොන්න බෑ. එතකොට යාට වතුර බොන්න ඕන නම් යා ඈතට වෙලා ඉන්න ඕනේ. කවුරු හරි කුලවන්තෙක් ඇවිල්ලා එනකොට මේ වතුර ඉල්ලෙන්නට ඒ මනුස්සයා වතුර වාජනේ වක් කරන්න ඕනේ. ඒ වක් කරපු දෙයක් ගන්න ඕනේ අර ගන්න බෑ. ලක්ෂ ගානක් ජනතාව කුලවාදීන් දුක් විඳේ. ඔබ අහලා තියෙනවද දිට්ඨ මංගලිකා ජාතක කතා? අපේ බෝසතාණන් වහන්සේ මාතංග කියන බලුමස් කන කුලේ අන්න දැක්කන. එතකොට ඒ ඒ කුලවලට තමයි දැම්මේ. බල්ලෙක් මරුණොත් ඕඩර් කරනවා අරම්පලයන් කියලා. එතකොට අරන් ගිහලා ඔයන් කන්න ඕනේ. එතකොට අය ඒ වගේ මේ මහාර කියලා කුලයක්. ඒ කුලේ තමයි මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඉපදුනේ 1891. ඉපදිලා එතුමා ජීවත් වුණ අවුරුදු මං හිතන්නේ 50 ගණනක් හරි 60 ගණනක් හරි. එතුමාගේ අවසාන කාලේ බෞද්ධ වුණේ. බෞද්ධ වෙලා මාස දෙකකින් එතුමා අභාවයටපත් වුණා. අද ලෝකේ වැඩිපුරම පිළිමහදලා වඳින්නේ එතුමාටේ මිනිස්සු. එතුමා කියපු දේවල් තමයි අනුගමනය කරන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් බෞද්ධ. නමුත් බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක කිව්වට අහන්න කැමති නැහැ. අම්බේද්කර් තුමා මෙහෙම කිව්වා කිව්වොත් අහනවා. මොකද ඒ තරම් මේ මිනිසුන්ගේ ලෝකේට හිර මොකද්ද? බොයේ දැන් බලන්නේ නැති වෙච්ච කාලෙක අන්න බෝසත් පහළ වෙලා මිනිසුන්ට මිනිසුන්ව බේරගන්න කැප වෙලා ඒ බඳු සමාජයක මේ මිනිස්සු බේරගන්න කැප වෙලා ඒකේ නායකයෙක් වෙලා ඒ ස්වභාවය නැති කළා කියන්නේ ලේසි වෙනද? අද එහෙම එකක් නැහැ. අද ඉන්නවා දිසාපතිවරු, ඇමතිවරු, ඒ කුලී අධිපතිවරු, ව්‍යාපාරිකවරු හැම ක්ෂේත්‍රයකම අද ඉන්නවා. මම ගිය පසුගිය අවුරුද්දේ ගයාවේ දිස්ත්‍රික්කයට ආවා. දිස්ත්‍රික් මැජිස්ට්‍රාට් එයා මහේස්ත්‍රාත්වරයා මහර්කුලි මේ අම්බේද්කර් බෞද්ධයෙක්. බලන්න මේ අම්බේද්කර් තුමා ඉපදිලා සමාජයේ ගොඩගත්තු ඇති. අන්න ඒකට මොකන්ද කියන්නේ? බෝසත්. ඊට පස්සේ බෝධිසත්ව කියන නාමය මල්ලසේකර මැතිතුමා නේපාලයේදී ලෝක බෞද්ධ සංගමයේදී එතුමාට මේ දීලා තියෙනවා. ලෝකෙ මං හිතන්නේ බෝධිසත්ව කියන නාමය ලැබිච්ච එකම එක්කෙනා. ඒ නිසා මේ ඒ පහළ වෙන්නේ කොහේද? ඉන්දියාවේ. ඉතින් අපි මේ ඉන්දියාවේ නැති වෙන රටක මේ ඉන්නේ අපි. අපි වාසනාවට මේ රටට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණා. බෝධින් වහන්සේ ලැබුණා, ධාතුන් වහන්සේ ලැබුණා. දැන් අපි දැනගන්න ඕනේ මේ ලැබිච්ච වෙලාවේ අපි හරිදී මොකද්ද කියලා අල්ල ගන්න. ඒ නිසයි මා කියේ පින්වත්නි අපිට දුර්ලභම දෙයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න ලැබීම ශ්‍රද්ධා. ඊළඟට අපිට ලැබිච්ච දුර්ලභ දෙයක් තමයි සීලය. ඒ කියන්නේ සතුන් මරීමෙන් වැළකිලා, සොරකමෙන් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරුවෙන් වැළකිලා, මත් පැන් මත් ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකීලා මිනිසෙක් ඉන්නවා කියලා කියන්නේ මේ මිනිස්යාගේ ජීවිතේ යහපත් කියන එක. ඉතින් මෙන්න මේ සිල්වත්කම ඉහළ මට්ටමකට ඔයගොල්ලෝ ඔබ අරගෙන තියෙනවා අද දවසේ. අද දවසේ ඔබේ සීලය ගත්තේ කොයි විදිහටද? රහතන් වහන්සේලා අනුගමනය කොට බුදුරජාන් වහන්සේ දේශනා කළ නැහැ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න කියලා. උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ කොහොමද? රහතන් වහන්සේලා අනුගමනය කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න බැරි බව උන්වහන්සේ දන්නවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා අනුගමනය කරන්න කියලා විසාකා උපෝසත සූත්‍රේ විසාකාවට දේශනා කළා. ඒ ක්‍රමයේ තමයි අද ඔබ ඒ උපෝසත සීලය ගත්තේ අංග 8කින් යුක්ත වූ. ඒ උපෝසත සීලයේ විශේෂත්වය මොකද්ද? රහතන් වහන්සේලා සිහි කරනවා. ඒ උපෝසතී සමාදන් වෙන වෙලාවට. රහතන් වහන්සේලා සිහි කරනවා. රහතන් වහන්සේලා සතුන් මැරීමෙන් වැළකී සිටියා. ඒ නිසා මාත් සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. අද පොහොය දවසේ. රහතන් වහන්සේලා සොරකම් කළේ නැහැ. මේ අද පොහොය දවසේ මාත් රහතන් වහන්සේලා සිහි කරගෙන සොරකමෙන් වැළකී ඉන්නවා. රහතන් වහන්සේලා බ්‍රහ්මචාර්ය වාසය කළා. මම අද මේ පොහොය දවසේ රහතන් වහන්සේලා සිහි කරගෙන ඒ රහතුන් අනුගමනය කිරීම පිණිස බ්‍රහ්මචාර්ය වාසය කරනවා. අද පුන් පොහොය දවසේ රහතන් වහන්සේලා බොරු කිව්වේ නැහැ. ඒ නිසා මාත් රහතන් වහන්සේලා අනුගමනය කරගෙන බොරු කීමෙන් වැළකී සිටිනවා. රහතන් වහන්සේලා මත් පැන් මත් ද්‍රව්‍ය පාවිච්චි කළේ නැහැ. ඒ නිසා මාත් රහතන් වහන්සේලා අනුගමනය කරලා අද මත් පැන් මත් ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. රහතන් වහන්සේලා ඉර අවරට ගියාට පස්සේ ආහාර වැළඳුවේ නැහැ. මාත් අද ඉර අවරට ගියාට පස්සේ ආහාර වළඳන්නේ නැහැ. රහතන් වහන්සේලා දිවි තිබෙනතුරු සෙන්ට් වර්ග මල් සුවඳ විලවුන් ආදී පාවිච්චි කළේ නැහැ. මමත් අද පාවිච්චි කරන්නේ නැහැ. රහතන් වහන්සේලා මේ විකාර දේවල් නරඹන්න ගියේ නැහැ. මාත් අද විකාර දේවල් නරඹන්න යන්නේ නැහැ. රහතන් වහන්සේලා විසිතුරු වස්ත්‍රාභරණ වලින් සැරසුනේ නැහැ. මාත් අද විසිතුරු වස්ත්‍රාභරණ වලින් සැරසෙන්නේ නැහැ. රහතන් වහන්සේලා වටිනා සුඛෝභෝගී ආසන පරිහරණය කළේ නැහැ. මාත් අද වටිනා සුඛෝභෝගී ආසන පරිහරණය කරන්නේ නැහැ. දැන් බලන්න සාමාන්‍ය පන්සිල් වලට වඩා එතකොට මේක වෙනසක් නැද්ද? ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සාමාන්‍ය දවසට පංචශීලය ආරක්ෂා කරගන්න. ඊළඟට උපෝසත දවසට මේ අංග 8කින් යුක්ත සීලය සමාදන් වෙන්නේ. දැන් මේ විදිහට එයාගේ ජීවිතය ගත කරාට පස්සේ යාට යම් කිසි ආකාරයකින් ඉන්ද්‍රිය සංවරයක් අද ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. දැන් අද බලන්න ටීවී නැහැ, රේඩියෝ නැහැ, ඊළඟට විසිතුරු වස්ත්‍ර නැහැ, වාඩි වෙන්න හොඳ පුටු ඇද පුටු මේස නැහැ, මුකුත් නැහැනේ. එතකොට මේ ගත කරන ජීවිතයේ යම් කිසි මට්ටමකින් තමන්ගේ ජීවිතේ ධර්මයේ පැත්තට, ඒ කියන්නේ විරාගී හැසිරීමකට උදව්වක් කරනවා. එතකොට ඒක ඔබට උපකාර වෙනවා ගොඩක්. ඒක සීලයට අයිති, සද්දා සීල. ඊළඟට සුත. සුත කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳ තමන්ගේ දැනීම. ඒ දැනීම හරියට නොතිබුණොත් දැන් ධර්මඥානේ වටිනාකම තියෙන්නේ සුතේ. මොකද හේතුව? දැනීම හරියට නැත්තම් තව කෙනෙකුට පුළුවන් තමන් තුළ සැකේ උපදවන්න. සැකේ කියලා කියන්නේ දැනීමේ කොටසක් නෙමෙයි. සැකේ අයිති නොදැනීමටයි. එතකොට මේ හරියට යම් කිසි දෙයක් හරියට දන්නේ නැත්නම් එයාට ඒ සැකයක් ඇති කරන්න පුළුවන් නේ. දැන් මම ඔබට කිව්වා බෝසත්වරු, මම උදාහරණයක් කියන්න. බෝසත්වරු උපදින්නේ කොහෙද? ඉන්දියාවේ විතරයි. දැන් ඊට ඔබට කෙනෙකු නෑ බෝසත්වරු හැමතැන උපදිනවා කියලා. එතකොට ඒක පිළිගන්න වෙනවා ඔබට අර දැනීම නැත්තම්. දැන් මට හම්බුණා චීන භික්ෂුණියක්. මම එහුව දැන් ඔයා මොකද්ද කරන්නේ? මම බුදු වෙන්න හදන්නේ කිව්වා. මම කොහෙද? චීනේ. මම කිව්වා හොඳයි, ඉතින් චීන මිනිස්සුන්ට චයිනීස් බුදු කෙනෙක් වෙන්න පුළුවන් එකක්ද? බෑ. එතකොට බලන්න දැන් චීන භික්ෂුණියට හරි දැනීමක් ලැබුණේ නැහැ. දැන් එයා චීනේ බුද්ධත්වයේ බුදු වෙනකම් එයා හිතන් ඉන්නේ චීනේ උපදින්න. ඒක වෙයිද? වෙන්නේ නැහැ. මොකද හේතුව? අර සුතය නිවැරදිව ලැබෙන්නේ නැහැ. අපේ වාසනාවට අපිට මේ බුද්ධ දේශනා නිවැරදිව ලැබෙනවා. එතකොට මේ දේශන ආශ්‍රයෙන් අපි තේරුම් ගන්න ඕනේ එහෙමනම් අපිට තියෙනවා දුර්ලභ අවස්ථාවක් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න මෙච්චරයි අපිට තියෙන එකම අවස්ථාව. එතකොට මේ අවස්ථාව ඇර අපි බෝසත් වෙන්න කල්පනා කළොත් ඒක බොරුවක්. බුදු වෙන්න කල්පනා කළොත් ඒකත් බොරුවක්. එතකොට මේ අවස්ථාව අපිට තියෙන එකම දෙයයි කරන්න මොකද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න. එච්චරමයි තියෙන අපිට තියෙන අවස්ථාව. අනිත් කිසිම දෙයකට මේ දේශනාවලින් අනුබලයක් නැහැ. එතකොට ඉන්දියාවුණත් එහෙමයි. දැන් ඉන්දියාවේ දැන් අපි ධර්මයේ නැතුණා බලන්න තියෙන ප්‍රශ්නේ දැන් ඔන්න මේ අලුත් ඉන්දියන් බෞද්ධ සමාජය තුල හාමුදුරුවෝ ඉන්නවා. ඒගොල්ලෝ දරන්නේ මතේ කොමියුනිස්ට් මතේ. ඒගොල්ලෝ දරන්නේ මතේ මොකද්ද? මේ සමාජය අසාධාරණයක් තියෙනවා. ඒ නිසා මේ මානව සමාජයේ සමානාත්මතාවයක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා මරණින් මත්තේ අපිට මරණින් මත්තේ උපදිනවා කියලා පිළිගන්නේ නැහැ. ඉතින් මේ නිසා දැන් මේ හාමුදුරුවෝ පිරිසක් ලෑස්ති වුණා මේ ජීවිතේ පසුගිය දවස්වල මේ උපවාසයක් කරන්න බුද්ධගයාව මේ බෞද්ධයන්ට බේරගන්න බුද්ධගයාව තාම තියෙන Hindu රටේ ඒක බේරගන්න මේ මාරාන්තික උපවාසයක් කරන්න මගේ ළඟට ආවා. තංක මම නම් අනුමත කරන්නේ නැහැ මාරාන්තික උපවාස. කාල වීල කරන එක කරන්න කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඒත් මං උපවාස අනුමත කරන්නේ නැහැ. දැන් හරියට මේ විරෝධය ද්වේෂේ මං කිව්වා අපි මේ ද්වේෂි දුරු කරන්න මහන්සි ගන්න ඕනේ. නෑ නෑ මට කිව්වා අපි විමුක්ති හොයන්නේ හොයන දවසට අපි උපවාස ළඟට එන්නම් විමුක්තියට. විමුක්ති හොයන්නේ මං කිව්වා මොකද්ද හොයන්නේ? එහෙනම් අපි ලේ ගංගාවක් අපිට ඕනේ කිව්වා. ඉතින් මං කිව්වා එහෙනම් මම ලියලා දුන්නා කකචූපම සූත්‍රය මජ්ක්‍ධිමනිකායේ. එහෙනම් මේක කියවපන් ඉස්සෙල්ලා කිව්වා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ උපවාස කරන්න ගියා. දැන් බලන්න ධර්මයෙන් නැති වෙච්ච එකේ පාඩුව සීතලේ දැන් ගැහි ගැහි ඉනවා. දැන් මම ගිහිල්ලා අර ෆැන්ට බෝතල් දෙකක වතුර දෙක දුන්නා. දැන් මේකවත් බොන්න කියලා. ඊට පස්සේ සීතලේ ඉන්නකට පස්සේ ඇය මම ගිහිල්ලා බ්ලැන්කට් තුනක් දුන්නා මේක පුරවගනින් කියලා. ඊට පස්සේ ඒගොල්ලන් පොලිසියෙන් අරන් ගිහිල්ලා ඉස්පිතාලෙක දැම්මා. ඉතින් මම බලන්නත් ගියා. ගිහිල්ලා මං කෝ දැන්වත් කාපන් කියලා. ඊට පස්සේ මේ Hindu නායකයෝ මේගොල්ලන් අවුරුදු ගානකට හිරේ යවන්න ලෑස්ති කරද්දි යන්තම් ආයේ බේරගෙන ආවන්. ඊට පස්සේ කෝ දැන් මේක අතාරින්න ඕගොල්ලෝ. කාටවත් ප්‍රයෝජනයක් නැහැ මෙහෙම අරගල කළා කියලා. ඒ නිසා මම ඒක ඔක අනුමත කරන්නේ වෙන මොනවා හරි ධාර්මික පිළිවෙලවල යොදා ගන්න. මේකෙන් අපිට දුරක් යන්න බෑ කියලා. ඉතින් හරි අමාරුවෙන් කරුණ කියලා දීලා තීරුම් කළ දෙන්න මහන්සි ගත්තා. නැත්නම් මොකද්ද? ඒගොම නැති ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැති වෙච්ච ගමන් ශ්‍රුතියට එන්නේ නැහැ. සීලයකට එන්නත් බෑ. ශ්‍රුතියකට එන්නත් බෑ. ඇයි ශ්‍රුතිය කියලා කියන්නේ? බුද්ධ දේශනා. ඉතින් බුද්ධ දේශනා දන්නේ නැහැ. එක දේශනාවක කියවලා නැහැ. එතකොට බලන්න ඇයි මූලිකම මේ ශ්‍රාවකයෙකුට උමනා කරන දේවල් නැති වුණාම ඒ ශ්‍රාවකයෝ නන්නතර වෙලා යන්නේ නැද්ද? දැන් බලන්න ඉතින් හරි දුකයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ගිය කල දශාව. දැන් මේ දවස්වල ටූරිස්ට් සීසන් එක තියෙන්නේ. Hindu පවුල්වල ඉන්න දුප්පත් පවුල්වල Hindu පොඩි ළමයිට මහාන කරන්නේ පොඩි ළමයිගේ හිස බාලා සිවුරු පොරවනවා. පොරවලා ඊට පස්සේ ගිහිල්ලා කියනවා මේ හිඟා කන්න බෝධි වටේට හිඟන්නෝ සිවුරු පුරවගත්තු. මේක තමයි තියෙන්නේ ඉන්දියාවේ බුද්ධ ආගම. ඊට පස්සේ ඉතින් හරි අමාරුයි ධර්මයේ. දැන් බලන්න මම මේ කියන්නේ මේ පරිසර දෙකේ තියෙන වෙනස. ධර්මයේ කියා දෙන්න කරුණු දැන් අපේ ශිෂ්‍යයමල මහසි ගන්නවා. මේ කරුණු කියා දෙන්න මහසි ගන්නවා. ඒ කියන්නේ ඔළුවට පොඩ්ඩ පොඩ්ඩ හිත පහදවා ගන්න පොඩි. දැන් ওই පොඩි ළමයින්ට පොඩ්ඩ පොඩ්ඩ අපි ඔය මහන්සි ගන්නවා පොඩියට පොඩියට කියා දෙන්න. ඒ කියන්නේ ඒ නිසා මේ සුතය කියන එක මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් අපි ගන්න දැනුම මේක හිතන්න මේක ජීවිතයේ ලැබෙන පොඩි දෙයක් නෙමෙයි. මේක ජීවිතයේ ලැබෙන විශාල ආරක්ෂාවක්. එක්තරා අවස්ථාවක ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනයට බුදු කියන්නේ බුදු ශාසනය විනාශ වෙලා අවුරුදු අවුරුදු ක්‍රිස්තු වර්ෂ 800 ගණන්වල මුල ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසේ මුල මේ දකුණු ඉන්දියාවෙන් එක්කෙනෙක් පහළ වුණා ශංකරාචාර්ය කියලා. එයා වාද කරගෙන වාද කරගෙන වාද කරගෙන වාද කරගෙන වාද කරගෙන ගිහිල්ලා එයා ඉතින් ඒගොල්ලන්ගේ ආගමට අනුව යා බුද්ධ ආගම උදේ ඉගෙනගෙන බෞද්ධ ධර්මයේ තියෙන ඒ කාලේ තිබුණේ මහායානෙ බුද්ධ ආගම නෙමෙයි. මේ මහායානෙ ඉගෙනගෙන ශූන්‍යතාවාදී කියලා මහායානිකයන් ඉදිරිපත් කර මත ඉගෙනගෙන යා ඒකට අනුව බ්‍රහ්ම සූත්‍ර කියන පොතකට බ්‍රහ්ම භාෂ්‍ය කියලා භාෂ්‍ය ඒ කියන්නේ අටුවාවක් ලිව්වා. එතකොට ඒකට ඒකේ ඒ කාලේ හිටපු පඬිවරු විරුද්ධ වුණා මේක ව්‍යාකරණ දෝෂ තියෙනවා කියලා. එතන මෙයා කිව්වා මේ ව්‍යාකරණීය මිනිස්යාව සුගතිය යවන්නේ. මිනිස්යා සුගතිය යවන්නේ කුසලයයි කියලා. ඒ බුදුදහම කිව්වේ. එතකොට දැන් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල වැදගත් වෙන්නේ අපි ව්‍යාකරණ දැනගන්න එක නෙමෙයි. මොකක්ද දැනගන්න එකද? කුමක්ද කුසල්? කුමක්ද අකුසල්? කුමක්ද ධර්මය? කුමක්ද අධර්මය? කුමක්ද මාර්ගය? කුමක්ද අමාර්ගය? මේව දැන ගැනීම නෙමෙයිද? මේ දැනගැනිල්ල මිසක් මේක වැදගත් වෙන්නේ ව්‍යාකරණ නෙමෙයි. ව්‍යාකරණ හේතියෙන් මිනිස්සු කවුරුස් සුගතිය ගියේ නැහැ. ව්‍යාකරණ ගැන කතාවක් තියෙනවා. ඔබ අහලා තියෙනවද? වෛයාකරණඥයෙක් හිටියා. ව්‍යාකරණ පිළිබඳ විශාරදෙක් හිටියා පාණිනී කියලා. සංස්කෘත ව්‍යාකරණයේ සංස්කෘත භාෂාව ව්‍යාකරණයට හරිගස්සලා හැදුවේ යා තමයි පාණිනී. ඊට පස්සේ එක කාලෙක එක්තරා ශාස්ත්‍ර ශාලාවක මෝඩ ළමෙක් පත්ති දනගස්සලා තියෙනවා අවුවේ පාඩම් හිටින්නේ. ඒක රහතන් වහන්සේ නමක් ওই පාරේ වැඩියා. වැඩෙනකොට මේ දන ගහගෙන ඉන්නවා මේ ශාස්ත්‍ර ශාලාවේ ඉස්සර. මේ රහතන් වහන්සේ මේ ළමයා දිහා බලන් හිටියා. බලන් ඉඳලා ගියා. ගිහිල්ලා ඒකේ මේ පාඨශාලා අධිපතිතුමාට කතා කරලා කිව්වා මේ මොකද මේ ළමයා? මේ ළමයා මහ මැටි ගොඩක් කිව්වා. මේ ළමයට මෙලෝදයක් බෑ කිව්වා. මෙලෝදයක් මතක හිටින්නේ නෑ, මොලේ නෑ කිව්වා. මේ කවුද කියලා දන්නවද කියලා ඇහුවා. නෑ කිව්වා. මේ තමයි සංස්කෘත ව්‍යාකරණේ හදපු පාණිනී කිව්වා. එයාගේ ඥාණය පාරචිකලී කුසලීට නෙමෙයි කිව්වා. ඒ නිසා මේ පාරයට ඥාණේ නෑ කිව්වා. ඉතින් මේ නිසා මේ වැදගත් වෙන්නේ කුසලය. දුර්ලභ කුසලය. ධර්මය. අනිත්‍ය මේ ලෝකේ හැමදේම තියෙන දේවල්. ඒ නිසා මේ ශ්‍රුතයේදී බුදුරජාණන් වහන්සේගේ දැනීම ලබා ගැනීමේදී අපි උන්වහන්සේගේ දැනීම තුලින් බලාපොරොත්තු වෙන්නේ ව්‍යාකරණ ගයනට නෙමෙයි. උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? කුසල් ඉගෙන ගන්න, අකුසල් ඉගෙන ගන්න, ශාස්ත්‍රීය ස්වභාවය ඉගෙන ගන්න, ජීවිත අවබෝධයට උපකාර වන දේ ඉගෙන ගන්න. මේක තමයි සුතේ. එතකොට සද්ධා සීල සුත. ඊළඟට පුරුදු කරන්න තියෙන්නේ ඡාග, ත්‍යාග. ත්‍යාගය කියන එක අපේ ජීවිතය අපි නිරන්තරයෙන්ම පුරුදු කරන්න ඕනේ. තියාති මං හිතනවා මේ මහමෙවුනාව නිසා බොහෝ දෙනෙක් ත්‍යාගවන්ත වුණා. දැන් බලන්න මහමෙවුනාව පිහිටවලා අපි අවුරුදු කීයද? දැන් අවුරුදු මේ දස අවුරුද්දට සෑම දෑම අපි නොමිලේ ආහාර වේලක් මේ වෙරසතහනේදී දෙනවා. මේක දානයක් නෙමෙයිද? කොච්චර නැති බෙරිකන් තිබුණත් කොච්චර ප්‍රශ්න ආවත් අපි ඒක දිගටම කරගෙන ආවා. මේක දානය. ඒ වගේම පුදුම විදියට සදහවතුන් දන් දෙන්න පුරුදු වුණා. හරි විදියට දෙන්න පුරුදු වුණා. හිතලා දෙන්න පුරුදු වුණා. බුද්ධ දේශනාවේ තියෙනවනේ සහත්තං දානන්දේති. තමන්ගේ අතින් සියතින් දන් දෙයි. ඊළඟට චිත්තීකත්වා දානන්දේති. ගරු සර්වතු දන් දෙයි. අනපවිද්දෝ දානන්දේති. අහක දාන නැති දෙයක් දානයට දෙයි. ආගමන දිට්ඨිකෝ දානන්දේති. මම මේ දිනදී මට ආපහු ලැබෙනවා කියන අවබෝධයෙන් දන් දෙනවා. චිත්තාලංකාරා දානන්දේති. සිතේ සතුට පිණිස දන් දෙයි. ඉතින් මේ වගේ දානයේදී මේ වගේ දෙන්න දැන් පුරුදු වෙලා තියෙනවා. පිළිවෙලකට දෙන්න, හොඳට දෙන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් මේවා අපේ ජීවිතයට හරියට උපකාරී වෙනවා. හරියට උදව් වෙනවා. උපකාරී වෙනවා. දැන් ඉන්දියාවේ ගත්තොත් එහෙම ඉන්දියාවේ දැන් අපි ඉන්න පළාතේ බොහෝ මිනිස්සු ඒකට 100ට 100ක්ම දානයක් දෙන්නේ නැහැ ජීවිතේම. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පහම නැහැ. අපිට මේ බලන වාසනාව කියන්නේ ඒකයි. සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පහම ඇති කරගන්න පුළුවන්. ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ප්‍රඥාව අපි ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ පින්වත්නි ප්‍රඥාව ඇති කරගන්න අපට උපකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් අපි ජීවිතේ තේරුම් ගන්න මාසි ගැනීමෙන්. ජීවිතේ තේරුම් ගන්නවා කියන්නේ මොකද්ද? ජීවිතේ තේරුම් ගන්නවා නම් ජීවිතේ තේරුම් ගන්න අපිට තියෙන අනන් මමත්වය නැත්නම් අහංකාරකම ඒකට මොකද වෙන්නේ? ඒක නැති වෙන්න ඕනේ. ඊළඟට මනුෂ්‍යයා කෙරෙහි තියෙනවා නම් අනුකම්පාවක් ඒක වැඩි වෙන්න ඕනේ. ඊළඟට තියෙනවා නම් කෙලෙහි ගුණ සැලකීමක් ඒකේ හිත පිහිටන්න ඕනේ. මේව තියෙනවා නම් ඒක තමයි ප්‍රඥාව මතුවීමේ සලකුණු. දැන් ප්‍රඥාව කියන්නේ ස්මරණ ශක්තිය නෙමේ. ස්මරණේ තියෙනෝනේ. ස්මරණේ කියලා කියන්නේ මතකය. දැන් අපිට යම් කිසි දෙයක් මතක තිබූ පමණින් ඒක අපිට ප්‍රඥාව කියන්න බෑ. ඇයි? ඕනතරම් මිනිසියෙකුට මතක ශක්තියක් තියෙන්න පුළුවන්. ඒ මතක ශක්තිය වෙනස් ප්‍රඥාව ඇති වෙන්නේ නොනින් විමුසීමෙන්. අන්න ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ මේ අපේ ජීවිතයට උපකාරී වෙන අභ්‍යන්තර දේවල් අතර අග්‍ර මොකද්ද? යෝනිසෝ මානසිකාරය. එතකොට ප්‍රඥාව ලබන්න අභ්‍යන්තර සුදුසුකම මොකද්ද? නුවණින් විමසීමේ හැකියාව. එතකොට මේ ප්‍රඥාව මතු කළ දෙන්න බාහිරින් අනුබලයක් ඕනේ. ඔව්, බාහිරින් යාට උදව්වක් අවශ්‍යයි. ඒ බාහිර ලැබෙන උදව්ව මොකද්ද? කල්‍යාණ මිත්‍රයාගෙන් ඔව් සත්‍ය ශ්‍රවණය කරන්න ලැබීම. කල්‍යාණ මිත්‍රයාගෙන් යාට ඔව් ආරි සත්‍ය අහන්න ලැබීම. ආරි සත්‍ය අහන්න ලැබුණාම ඒ ආරි සත්‍ය තේරුම් ගන්න මහන්සි ගන්නවා. ඔබට මතකද මං කිව්වා අපේ ජීවිතේ වැහිලා තියෙනවා රාගින්, ඊළඟට දේශෙන්, මොයින්, ඒ නිසා හටගත්තු කෙලෙස් වලින්, ඊළඟට අපි දාස වෙලා ඉන්නවා කර්මයට, මාර බලවේගයකට හසු වෙලා ඉන්නවා. මේ ඔක්කොම මැද්දෙන් යට වෙලා තියෙන්නේ සත්‍ය අවබෝධයයි. ඉස්මතු නොවී තිබෙන්නේ මොකද්ද? සත්‍ය අවබෝධය. ඉස්මතු වී තිබෙන්නේ මොනවද? රාග, දේශ, මෝහ, කර්ම, මද, මාන, මේව තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. එතකොට අපි සත්‍ය අවබෝධය ඉස්මතු කරගත්තොත් අර සියල්ල යට යනවා. ඒ සත්‍ය අවබෝධය ඉස්මතු කරගන්න අපිට උපකාර වෙන්නේ අභ්‍යන්තර වශයෙන් තියෙන යෝනිසෝ මනසිකාරය. ඉතින් යෝනිසෝ මනසිකාරය දුවලා එයා නුවණින් කල්පනා කරනවා. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒ ධර්මයෙන් උගන්වනවා මේ ලෝකය ගැන, මේ ජීවිතය ගැන, සංසාර ගමන ගැන උගන්වනවා. මේ උගන්වනකට තමයි එයා ඒ ඉගෙනීම් ඇසුරින් ඒක තේරුම් ගන්නවා. මොකද තේරුම් ගන්න මේ අපි යන්නේ සසර ගමනක්. අපිට මේ සුළු කාලයකට මේ ලැබිලා තියෙන්නේ, මේ ලැබිලා තියෙන ඇහැකන නාසය දිවකය මනස අපේ වසඟේ පවත්වන්න බෑ. මේ රූපේ අපේ වසඟේ පවත්වන්න බෑ. අපිට ඇති වෙන සැප දුක් වේදනා අපේ වසඟේ පවත්වන්න බෑ. ඊළඟට අපි චේතනා පහළ කරලා යම් කිසි දෙයක් කළාට පස්සේ ඒක විපාක ලැබෙන විදිහ අපේ වසඟේ පවත්වන්න බෑ. ඊළඟට අපි හඳුනා ගන්න දේවල් අපේ වසඟේ පවත්වන්න බෑ. විඥානීය ක්‍රියාකාරීත්වය අපේ වසඟේ පවත්වන්න බෑ. මේ අපි ඉගෙන ගත්තේ මොකෙන්ද? බුදුරජාණන් වහන්සේගේ. එතකොට වසඟේ පවත්වන්න බැරි මේ දේවල් අපිට මේ සකස් වෙලා තියෙන්නේ ස්ථිර දේවල් හැටියට නෙවෙයි, අස්ථිර අනිත්‍ය දේවල් හැටියටයි. එතකොට මේ අනිත්‍ය දේවල් අනිත්‍ය වෙද්දි දුකටපත් වෙනවා. එතකොට ඒක අපිට වළක්වන්න නම් ඒ අනිත්‍ය දේ කෙරෙහි තියෙනවා නම් අපිට යම්කිසි ඇල්මක්, ඒ ඇල්ම නැති වෙන්න ඕනේ. ඒ ඇල්ම තියෙන තාක්කල් මේ භවගමන හැදෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ දේශනාවල් අපි ශ්‍රවණය කරලා ඒ දේශනාවල් තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. ඒ තේරුම් ගන්න මහන්සි ගනිද්දී අපි ජීවිතයේ ඇත්ත දකින්න යම්කිසි හැකියාවක් ඇති කරගන්නවද? අන්නේ හැකියාව තමයි ප්‍රඥාව. අපිට තේරෙන්නේ නැහැ මේ ප්‍රඥාව අපිට මේ මම ප්‍රඥාව කොහොම හරි ඇති කරගන්න ඕනේ කියලා එහෙම ඇති කරගන්න බෑ. මම නම් කොහොම හරි ප්‍රඥාව ඇති කරගන්නවා මට ප්‍රඥාව ඕනේ කියලා ඇති කරගන්න බෑ. නම ඉස්සරහට ප්‍රඥා කියලා දාලා ඇති කරගන්න බෑ. ඒ විදිහට අපිට කවදාවත් මේ ප්‍රඥාව කියන්නේ එහෙම ගන්න විදියක් නැහැ. අපි ගන්න තියෙන අපේ කල්පනාව ධර්මයට අනුව බුද්ධ දේශනාවට අනුව හරි විදියට හැසිරවීමෙන්මයි. ඉතින් ඒක අපිට තේරෙන්නේ අපි කොයි විදියටද ඒක කරන්න කියලා ඒක කරන එක්කෙනා විතරයි දන්නේ. ඒ නිසා මේ ඔබ ඒක හොඳට තේරුම් ගන්න. තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? හරි විදියට ඒක තේරුම් ගත්තේ නැත්නම් දැන් අපි ගත්තොත් අපි ඔක්කොටම තියෙනවා යම්කිසි ජීවිතයක් අවබෝධ කරගන්න ඕන කියන අදහසක්. එතන මේ අදහස අපිට විතරක් නෙමෙයි මං කියන බුදුරජාණන් වහන්සේගේ ශාසනය අතුරුදහන් වුණා කියලා අපි හැංගීම් අතුරුදහන් වෙන්නේ නැහැ. අපි හැංගීම් තියෙනවා නේ. දැන් බලන්න දැන් ඔබ ඔක්කොම වැඩ කොටස් දාලා ගෙවල් දොරවල් දාලා ඔක්කොම අතහැරලා මෙහෙ එනවා. දැන් ඔබ මොකද මේ හොයන්නේ? ජීවිතය අවබෝධ කරගන්න තියෙන යම්කිසි දෙයක් නේද? එතන මේ දේ ඔබ හොයද්දී ඔබට මේක හරියට තේරුම් ගන්න බැරි වුණොත් ඔබට හිටිනවා ඉතුරු වෙලා සැකේ. සැකේ ඉතුරුලා තිබුණොත් මොකද වෙන්නේ? ඔබ ඊට පස්සේ හිතනවා නෑ දැන් මෙතන නෑ මේක. මොකද හොයන්නේ ඇඟට දැනෙන දෙයක් නම්? අපි දන්නේ නෑ අපි එක එක රාමු තියෙනවනේ. දැන් ඉන්දියාවේ තියෙන මොකද අර බෝල් බම් කියලා පූජාවක් තියෙනවා. ඇඟට දැනෙන්න දෙන්නේ ඒක. මොකක්ද ඇඟට දැනෙන්න දෙන්නේ? පයින් යන්න ඕනේ අතුරු ටිකක් අරගෙන සිවිල් ඉංගින ආවන්න. කිලෝමීටර් 100 ගානක්. ඉතින් පයින් යනකොට ඉතින් ගෑණි ළමයි ඔක්කොම මේ කකුල් පැරිලා ලී හැරිලා යනවා. හොඳට රිදෙනවා ඇඟට. දැන් සමහර අයට තියෙනවා ඩාග් බම් කියලා. ඒගොල්ලෝ පැය 24න් යන්න ඕනේ. කිලෝමීටර් 100 ගන්න පැය 24න් පයින් යන්න ඕනේ. සෙරප්පුවක් දාන්න බෑ. පායන කාලේ ඒක තියෙන්නේ. එතකොට ගිහිල්ලා සුමානයක් ඇඟට සාත්තු කරනවා. හොඳට දැනෙනවා ඇඟට. දැන් උනේ නානවා සාදුවරු. හොඳට දැනෙනවා ඇඟට. ඇඟ ගල් වෙලා තමයි ගඟෙන් එළියට ඉන්නේ. හැබැයි මේ වගේ ඇඟට දැනෙනකොට යා හිතනවා යාට යම්කිසි දෙයක් ලැබුණා කියලා. දැන් බලන්න ප්‍රඥාව ඇති කරගන්න කොච්චර අමාරුද. දැන් අපි මේ විදිහට උගන්වනකොට අපිට හිතෙන්නේ නැහැ. මේක නෙමෙයි. මේක නෙමෙයි තම වෙනත් දෙයක්. There is something. වෙනත් දෙයක්. ඔව්. වෙනත් දෙයක් හිතයි something. මේ නැති something එකක්. එතකොට තව කෙනෙක් කියනවා නෑ නෑ නෑ යන්න එපා don't worry and you can't go there. ඊට පස්සේ කියයි නෑ එහෙ යන්න ඕනේ නෑ එන්න I'll show another path කියලා වෙන පැත්තක් මම පෙන්නන්නම් කියලා එක්කගෙන යනවා. මෙහියන් උච්චර මහස් වෙන දෙයක් නෑ මේ සතිය මාර්ග බල දෙනවා. ඇයි ඇඟට දෙන්න දෙයක් හොයන්නේ? සාමාන්‍ය මානසික ස්වභාවය ඕකයි. එතකොට බලන්න ඒ ඇඟට දැනෙන දෙයක් සොයන මානසිකත්වයෙන් අපි වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙලා අපි හිමීට සැලසමක් ඇති කරගන්න ඕනේ බුද්ධ දේශන ආශ්‍රයෙන්. මෙන්න මේකයි මායායතු ක්‍රමේ, මේකයි මායායතු ගමන, මේ විදිහට යමට යන්න තියෙන්නේ කියලා. එතකොට ඔබට පුළුවන් හිමීට ඒක ඔබ යන ගමන ඔබට හදාගන්න. මොකද අපි එක එක්කෙනා අපි එක එක්කෙනාගේ තියෙන දක්ෂතා, අපි එක එක්කෙනාගේ කල්පනා, අපි එක එක්කෙනාගේ හැකියාවන් ඔක්කොම පාවිච්චි කරගෙන තමයි අපිට මේක යන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා අර අපි ඇති කරගන්න තියෙන අර පහ මොනවද? ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. මෙන්න පහ. එතන මේ පහ ඇති කර ගැනීම බාහිර කෙනෙකුට කරලා දෙන්න බෑ. බාහිර කෙනෙකුට කරලා දෙන්න පුළුවන් බුද්ධ දේශනාව පිළිගෙන එක විතරයි. බුද්ධ දේශනාවට ඔබට ගියේ, දේශනාවෙන් ඔබට ගියේ දෙයක් බාහිර කෙනෙක් දෙන්නම් කිව්වොත් පොඩ්ඩක් ඉන්න කියලා කල්පනා කරන්න. දෙපාරක් හිතන්න. මොකද හේතුව? බුද්ධ දේශනාවෙන් ඔබට ගියේ දෙයක් බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඒ බුද්ධ දේශනාව ආශ්‍රය කරගෙන ඔබ හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන දැන් සංසාර ගමනට මේ අපේ ජීවිතයේ සකස් වෙන රටාව මේක හරි හිතාගන්න බැරි රටාවක් තියෙන්නේ. හිතාගන්න බැරි විදියක්. ඒ නිසා අපි හිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. උන්වහන්සේ පෙන්වා දුන්නේ මොකද්ද? අරියෝ අෂ්ටාංගිකෝ මග්ග, මේක මේ මාර්ගය කිව්වා. උන්වහන්සේ දේශනා කළා. ඒ මාර්ගයට උන්වහන්සේ පළවෙනි දේශනාවේ, උන්වහන්සේගේ පළවෙනි දේශනාවේ උන්වහන්සේ දේශනා කරනවා මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. ඒ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අභිසම්බුද්ධා අවබෝධ කරන ලදී. ඒ මධ්‍යම ප්‍රතිපදාවට කළලා දෙන්න පුළුවන් දේවල් තියෙනවා. ඊට පස්සේ චක්කුකරණී, පව ලෝකේ දකින ආකාරය ඇති කළලා දෙන්න පුළුවන්. ඥානකරණී, ඥාණය ඇති කළලා දෙන්න පුළුවන්. උපසමාය, සංසිඳවීම ඇති කළලා දෙන්න පුළුවන්. අභිඥාය, විශේෂ ඥාණය ඇති කළලා දෙන්න පුළුවන්. සම්බෝධාය, ආර්ය සත්‍ය අවබෝධය ඇති කළලා දෙන්න පුළුවන්. නිබ්බානාය සංවත්තති, නිවන පිණිස පවතී. එතකොට මොකද්ද නිවන පිණිස පවතින්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට පින්වත්නි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හිත පහදවා ගන්න ඕනේ අපි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැරදුනොත් සියල්ලම වැරදුනා. සියල්ලම වැරදුනා. ඉතින් ඒ නිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනම හිත පහදවාගෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එන්න උවමනා කරන දේවල් තමයි අපි ඇති කරගන්න ඕනේ. දැන් ওই සද්ධා, සීල, සුත්‍ර, ඡාග, පඤ්ඤා මෙවෙන් හොඳ පසුබිමක් ඔබට හදලා දෙනවා. මොකේද? ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔබේ ජීවිතය සකස් කර ගැනීමට. සමහර විට මේ ජීවිතය ඔබ ටිකක් කරයි. මේ ජීවිතය ඔබ ටිකක් ඇති කරගනි. මේ ජීවිතය ඔබ ටිකක් ඇති කරගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට වමනා විදිහට ඔබ සකස් කරගත්තොත් සමහරට අපි කියමු ඔබ ඉපදෙනවා දෙවියන් අතර. දැන් ඔබ දෙවියන් අතර උපදින්නේ ධර්මයේ හැසිරෙන්න සුදුසුකම් තියෙන කෙනෙක් හැටියටද නැද්ද? එතකොට උපදින්නේ දෙකේ ඉන්නේ. දැන් ඔබ මේ ජීවිතේ කරන දෙයින් සකස් වෙලා ඊළඟේ කියනවා. එතකොට ඔබ දෙවියන් අතරට ගියොත් දැන් දෙවි ලෝකේ ධර්මයේ කතා කරනවා නේ. එතකොට දෙවියන් අතර ධර්මයේ කතා කරනනම් ඔබ ආනායමත් අර ධර්මයේ ඇති කරගන්නවා. එතකොට මේ ධර්මයේ ලක්ෂණයක් තමයි ධර්මයේ ඇති කරගත්තු ජීවිතයේට ඒකත් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙවි, හිමීටිමීට වර්ධනය වෙවි යන්න ඉඩ තියෙනවා. මාර්ගයට වැටුනොත් විතරයි. මාර්ගයට වැටුනේ නැත්තම් කියන්න බෑ ඒක අපිට. මොකද හේතුව අපේ ජීවිතයේ එක එක පුරුදු ගාමිනී වෙච්ච තියෙනවනේ සංසාරේ. එක එක පුරුදු, සසර පුරුදු තියෙනවා. ඉතින් මේ නිසා මේ සසර පුරුදු එක්ක තමයි අපි මේ පුරුදු කරගෙන යන්නේ මේ නිවන් මාගත්. ඒ නිසා පින්වත්නි, ඔය කියපු කරුණු ඔබ තේරුම් අරගෙන ඔබ හිතන්න මේ ලැබිලා තියෙන ජීවිතය අපිට දුර්ලභ කාලයක දුර්ලභ අවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා මේ අපි මේ ලැබිච්ච අවස්ථාවේ අපිට තියෙන එකම තෝරාගෙන ඉල්ලයි, ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙන එක. ඊට අමතර දෙයක් අපිට ලබා ගන්න පිළිවෙලක් නැහැ. නමුත් අපිට තියෙන එකම සහ දුර්ලභ සහ වටිනාම දේ මොකද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන එක තමයි ලෝකෙ අතහැරලා තියෙන එක. ලෝකෙ උවමනාම දේ, අත්‍යවශ්‍යම දේ, මිනිස්සයාට හිතසුව පිණිස පවතින දේ ආචාරලා උවමනා නැති, අත්‍යවශ්‍ය නැති, හිතසුව පිණිස පවතින දේ හැමදේම අල්ලගෙන තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක දවසක් දේශනා කළ ආනන්ද හාමුදුරන්ට, ආනන්දය යම් කිසි කෙනෙකුට හිතවත් නම්, ස්නේහවන්ත නම්, අනුකම්පා නම්, එයාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි එයාගේ හිත පහදවන්න කිව්වා. ධර්මයේ කෙරෙහි යාගේ හිත පහදවන්න කිව්වා. ශ්‍රාවක සංඝයා කෙරෙහි යාගේ හිත පහදවන්න කිව්වා. එයාට පංචශීලයේ කියා දෙන්න කිව්වා. දැන් එතකොට මේ කවුරු ගැනද මේ කියන්නේ? ශ්‍රාවකෙක් ගැනනේ. ඒ කියන්නේ ගෞතම සාසනයේ ශ්‍රාවකත්වෙහි පිහිටවන්න කිව්වා. ඉතින් මෙච්චරයි මිනිස්සුන්ට හිත සුව පිණිස කරන්න තියෙන්නේ. ඒ නිසා මේ පින්වතුන් කල්පනා කරන්න, මේ ලෝකේ අපිට දුර්ලභ වාසනාව, දුර්ලභ පිනක් ලැබිලා, මොකද අපිට තියෙන අමාරුම දෙයක් තමයි මේ මුලා නොවී සිටින්න පුළුවන්කම. හරියට දැන් මේ අලුත් ආගම කියලා තියෙනවා සයන්ටොලොජි කියලා. අහලා තියෙනවද? සයන්ටොලොජි කියලා මේ භූත බලවේග එකතු කරගෙන එකක්. බටහිර මිනිස්සු එක්ක යනවා වේගෙන්. තේනිසා මේ හරියට බිහි වෙනවා ඒකේ කේවා. ඒවට මිනිස්සු අහු වෙනවා. නමුත් මේක අපි තේරුම් ගන්න ඕනේ අපි හරියට මේ ධර්මයට ආවොත් අපිට මේ ලොකු යහපතක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි මේ යහපත උදා කර ගැනීම පිණිස තමයි මේ එන්නේ. මේ අපි හොඳට මතක තියාගන්න මේ සීලයක් සමාදන් වුණාට පස්සේ අද දවසේ ඔබ මේ ගත කරන කාලේ මේ නිශ්ශබ්දව ඉන්න කියලා කියන්නේ මේ මෞන වෘතයක් පුරුදු කරන නෙමෙයි. බුද්ධ ශාසනය තුල මෞන වෘතයක් නැහැ. මෞන කියලා කියන්නේ නිශ්ශබ්ද සිටීම. ඒක නෑ බුද්ධ ශාසනේ. බුද්ධ ශාසනේ තියෙන්නේ නිසි පරිදි නිසි වෙලාවට කතා කිරීම. නමුත් මේ අද ගත කරන ඔබ මේ ජීවිතයේ අද දවසේ ගත කරන වෙලාවේ කිසිම අනවශ්‍ය ධර්මයට අදාළ නැති මාතෘකා පටලු ගන්න එපා කතාවට. ඊළඟට ධර්මයට අදාළ වේශින් එන මාතෘකා පටලු ගන්න එපා. ඒ කියන්නේ ධර්මය කියලා එනෝනේ වාද, ඒවට පැටලෙන්න යන්න එපා. ඒ නැතුව ඔබ මේ කල්පනා කළා ඔබ පුළුවන් නම් අද අපි කියාපු සූත්‍ර දේශනා දෙක සුනිත්ත සූත්‍රයයි ආරක සූත්‍රයයි ආයමත් ආවර්ජනය කරන්න, ඊළඟට සීක බල පහ ගැන ආවර්ජනය කරන්න. ආවර්ජනය කරනවා කියන්නේ මොකද්ද? නැවතත් මතක් කිරීම. එහෙම කළා තමන්ගේ ජීවිතයට ඒක ලබාගෙන ඔබ සතුටක් විඳින්න. ඒක තමයි අද ඔබ කළ යුතු දේ. ඔබට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උතුම් පිළිසරණ ලැබේවා. සාදු.